හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනාමත්ම අපි අද දවසේදී සතියේ සිකුරාදා දින හැමෙන් කරනා වූ ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා. අද දවසේදීත් අපි කල්යාණ මිත්‍රයන් සියලු දෙනාම එකතු වෙලා තියෙනවා මෙතන. මේ අවස්ථාවේදී අපි ධර්ම සාකච්ඡාවකට එළඹෙමු. ඒ ධර්ම සාකච්ඡාව අතර වාදී අපි උත්සාහ කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෘත්තාන්ත සම්බන්ධ කරගන්න. එතකන් අපි සාකච්ඡාවට ආරම්භය ගමු. දැන් තත්ින විසිනාතුන් ගිහින් තියෙන නිසා මම මෙන්න මේ වගේ ප්‍රශ්නයකින් අද වෘත්තාන්ත ආරම්භ කරන්නම් කියලා හිතනවා. මේ ප්‍රශ්නේ අහන්න අත්වාසියෙන් කියනවා නම් මේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ගොඩක් දේවල් වලට මේ තුන යොමු වෙන්න පුළුවන් නිසා. එසේ නමුත් මම ඒක මේ පොතක චාන්සියගේ දේශනාවේම තියෙන කොටසක් ඉස්මතු කරලා අපි ඒක අහගමු. මම ජයන්ත මහත්මයාගෙන් ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නෙට උත්තර ගන්න. ජයන්ත මහත්මයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා පුද්ගලිය හතර දෙනෙක් ගැන. උග්ගචිතඤ්ඤ, විපංචිතඤ්ඤ, නෙය්‍ය පදපරම කියලා. මෙන්න මේ හතර දෙනා ගැන කිසියම් ආකාරයක කෙටියෙන් ඔබ තුමාට මතකය තියෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්න. මම මෙහෙම කලින් තුන කලින් කිව්වාගේ මේ අවතීනයක් ගන්න එහෙම මේක තව ගන්න. ඉන් අනතුරු අපිට අපි කවුද කියලා දැනගෙන මේ මාවතේ යන විදිහ ගැන කතා කරන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි, දැන් තුමා මම ඔබ තුමාට මම කියන්න. හොඳයි, හැමදාම දිරුවන් සර්ණයි. අපි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු. දලුවත් මහත්මයා ඇහුවේ අර සුද්ධලෙන් හතර දෙනා ගැන උත්පති සංඥා විපංචි සංඥා නෙය්‍ය පද පරම කියන. එතකොට උද්ගත සංඥා කියලා අපි හඳුන්වන්නේ මේ ධර්මයේ අහන්නට ලැබෙන්නේ ඉතාමත්ම තීක්ෂණ ප්‍රඥාවකින් යුක්ත යම් කිසි අපි හිතුවොත් එහෙම ශ්‍රාවකෙක් කියලා කියන්නේ. එයාට තියෙන විශේෂත්වය තමයි මේ යම්කිසි සුළු කරුණක්, එහෙම නැත්නම් අපි කිව්වොත් එක ගාථා හදයක් වගේ දෙයක්, කියන්නේ ධර්මයේ සුළු පොඩි කොටසක් අහන පමණින්ම, ඒ කියන්නේ අහන්න ඕනේ ඒ වගේ ධර්ම කියන ගැඹුරු දහමක් මේ පොඩි සුදුවේ කියන කොට ඉක්මනින්ම තේරුම් යනවා කියන අර්ථයෙන් තමයි උද්ගත සංඥා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉතාමත්ම ඉන්ද්‍රිය ධර්ම ඉතාමත්ම කඩිනමින් වැඩිලා අර පිපෙන්න තියෙන නිරුම් මලකට හිරු එළිය දැක්කා මේක පිපෙනවා වගේ ඉක්මනින්ම ඒ වගේ දර්ශනීය අවබෝධ වීමක් තියෙනවා. ඒක තමයි චරිත මහරහතන් වහන්සේ අර උපතිස්ස පරිබ්‍රාජික හැටියට ඒ කලවෙනි පදෙන් මතකයේ මේ ධම්ම හේතුඵලව කියන කොට සහන කොටම ඒ සුළු කොට සහන කොටම ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට තමයි විපංචිතයි කියලා කියන්නේ සමහර විට ඇතම් දේශනාවක ඒ කියන්නේ ධර්ම කොටසට අර්ථය පැහැදිලි කරගෙන යනකොට අර කලින් කිව්ව තරම්ම ඉක්මනින්ම නෙවෙයි. නමුත් මේ ධර්ම කොටසට අර්ථය පැහැදිලි කරගෙන යනකොට සූත්‍ර දේශනාවක් පටන් ගෙන ඒක ඉවර කරනකොට අවබෝධයටපත් වෙනවා. එතකොට ඒ අය තමයි ඒ සත්‍යය කිව්ව විපංචිතයන් කියලා. නෙය්‍ය කියන දෙයින් අපිට තේරුම් අරගන්න තියෙන්නේ දැන් යම් කෙනෙක් සූත්‍ර දේශනාවක් අහලා කලින් කිව්ව විපංචිතයන් කියන අර සූත්‍ර දේශනාවක අවසානයේදී යම් කිසි අවබෝධයකටපත් වෙනවා. යම් කිසි අවබෝධයක් කියන්නේ අතරම අවබෝධයක්පත් වෙනවා සෝවාන් සත්‍යය වගේ. නෙය්‍ය කියනකොට ඒ තරම්ම පහසුවක් නැතුව, කියන්නේ වැඩිපුර වීර්යය යොදලා ප්‍රතිපදාවන් යෙදিলা අපි කියවර දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා වගේ ටිකක් වෙහෙස වෙලා ඒ ප්‍රතිපදාව කියදලා කාලයක් තිස්සේ පුරුදු පුහුණු කිරීම හරහා කෙනෙකුට මේ මාර්ගඵල ලබා ගැනීම අවස්ථාව තමයි නෙය්‍ය පුද්ගලයෙකුට ඒ විදිහ තමයි මාර්ගඵල අවබෝධය වෙන්නේ කියන එකයි තේරුම් ගන්න ඉන්නේ. ඒ වගේම පදපරම කියනකොට කොටස් දෙකක් හැටියට සඳහන් කරනවා. එකක් තමයි ඒගොල්ලන්ට හැකියාවක් නැහැ ධර්ම අවබෝධය කරන්න ඒ ජීවිතයේදී කියන එක තමයි මූලිකම විදියට අර්ථයක් දෙන්නේ. ඒ වගේම කියනවා දැන් මුලක් වෙනවට පෙරම්පුරණ ශ්‍රාවක වීමා නම් ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් යම් කිසි කෙනෙක් එක එක විදියට පෙරම්පුරන්න පුළුවන්. ඒ කියන්නේ පසේබුදු උවරේ වෙන්න පෙරම් පුරන්න පුළුවන්, බුදුරෙක් වෙන්න පෙරම් පුරන්න පුළුවන්, ඒ වගේ මග්ග ශ්‍රාවක වෙන්න පෙරම් පුරන්න පුළුවන්. ඒ වගේ පෙරම් පුරන ශක්තියට ඒ ජීවිතයේදී ධර්ම අවබෝධය ලැබෙන්නේ. ඒක ධර්මතාවයක්. ඒ කියන්නේ ඒ ආත්මෙදී ධර්ම අවබෝධය ලැබුණොත් අර එක සිද්ධ වෙන විදිහ කියන්නේ වෙන්න තියෙන අවස්ථාව දෙකක්. ඒ නිසා ඒ අයත් හඳුන්වනවා මේ පදපරම කියලා. ඒක ඇත්තටම මම මේ ඉගෙන ගත්තේ අත්‍යජ නායනේ හරි ඉහිල තමයි. කියන්නේ මේ ජීවිතේ ධර්ම අවබෝධය ලබා ගන්න නොහැකි කස්සිය. කියන්නේ ඇත්තටම අර ඉන්ද්‍රිය ධර්ම එක්ක ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම අර අනාගතය ගැන අදිෂ්ඨාන කරන කොටස් වලටයි කියලා තමයි තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්න දවස් මහත්මයා. හොඳයි තේරුම් ගන්නයි කල්‍යාණ මිත්‍රනි, අපි තමත් වාසනාවන්ත අදවසේදීත් අපි පොජිපාද උඩ ගබ්බල ඥානාලෝක ස්වාමීන් වහන්සේ අද දවසේ සම්බන්ධයෙන් නියමිතව උන්වහන්සේ කිසියම් සුළු අසනික ප්‍රශ්නයක් නිසා සම්බන්ධයෙන් නැති බව දැනුම් දීලා තියෙනවා. ඒක නමුත් අපිට අපි තියෙන මේ එතරම් මෙතුවක් කළ අපි ධර්මයේ හැසිරෙන කතා බහ කරන ඉතින් කුසල සිංසම් දෝ අපිට අද දවසේ විශ්වාසනාවන්ත ලැබිලා තියෙනවා. පූජිපද දෙලිවල බුද්ධරත්න ස්වාමීන් වහන්සේ ගියසුර ලබා ගන්න ස්වාමීන් වහන්සේ. ඉතින් මම මේ ප්‍රශ්නය අපි හදන්න ඉතින් දිය මොකද එතනින් අවතීනියක් ගන්න අද දවසේ සාකච්ඡාවට. ඉතින් ජයන්ත මහත්තයා අපිට පුද්ගලව හතර දෙනාගෙන පැහැදිලි කිරීමක් කරලා දුන්නා ස්වාමීන් වහන්සේ. මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙන්න ප්‍රශ්නකින් ආරම්භ කරන්න අපි හැමෝමනේ. ඉතින් මේ ආකාරයට මේ පුද්ගල ජාති හතරක් සිටිනවා. මේ මෙතන ඉන්න විවිධ රටවල විවිධ ඉන්න මේ කල්‍යාණ මිත්‍රයෝ අපි දැකලවත් නැති ওই හතර යම් යම් කොටස් වලට වෙන්නේ නැති අයිති. එතකොට මේ නමුත් මේ හතර මේ හැමෝන්ටම කිසියම් ඕනාවක් තියෙනවා කිසියම් ආකාරයකට මේ සත්‍ය අවබෝධ කර ගැනීම. ස්වයන්වංශ එතකොට මේ තමන් කවුද කියලා තමන් දැනගන්න එකයි වටින්නේ. එහෙම දැනගෙන තමන්ට මේ මාර්ගයක් හොයා යාමේදී ඔබ වහන්සේගෙන් මම අහගෙන ගන්න කැමති මේ කිසියම් කෙනෙකුට අපි කියනවා නම් සුතමේ ඥානයක් තියෙනවා. අපිට ඒක නම් හිතා ගන්න පුළුවන් ධර්මයක් අහලා ඒක ශ්‍රවණය කළා සුතමේ වශයෙන් ඥානයක් තියෙනවා. මෙතින් හැම දිනකටම වගේ මේ චින්තාමය ඥානයක්ද යුක්තයි භාවනාමය ඥානයක්ද යුක්තයි කියලා ඒ වගේ තමයි මේ අර්ථකථනයේ තියෙන්නේ. මන්නවට කියන කිව්වොත් උගතතන්නේ පුද්ගලයාගේ ස්වභාවය එයාට සුතමේ ඥානයක් තියෙනවා චින්තාමය ඥානයක්ද තියෙනවා භාවනාවේ ඥානේ නැහැ කියලා තියෙනවා. දැන් කිව්වොත් උගතසඤ්ඤ පුද්ගලයාට ශ්‍රොතමය ඥානේ තියෙනවා, චින්තමය ඥානේ තියෙනවා, භාවනාවේ ඥානේ නැහැ. විපංචිතඤ්ඤ පුද්ගලයාට ශ්‍රොතමය ඥානේ තියෙනවා, චින්තමය ඥානේ නැහැ, භාවනාවේ ඥානයක් නැහැ. නෙය පුද්ගලයාට ශ්‍රොතමය ඥානයක් නැහැ, චින්තමය ඥානයක් නැහැ, භාවනාවේ ඥානයක් නැහැ. පදපරම පුද්ගලයාට ශ්‍රොතමය ඥානේ, චින්තමය ඥානේ, භාවනාවේ ඥානේ අනාගතය අතිකර ගැනීම හැකියාව තියෙනවා. ඒ ආකාරයට තමයි කෙටියෙන් ඒ හත දෙනා විස්තර කරලා තියෙන්නේ. සවනස ඒතර මෙන්න මේ තුන ගැන සුතමේ ඥාන ගැන කිසියම් අවබෝධයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම චින්තාමය ඥානය සහ භාවනාමය ඥානය කියන්නේ කුමක්ද සවනස? මේ දෙකේ කිසියම් වෙනසක් තියෙනවා නම් ඒ තියෙනවා තමයි අනිවාර්යයෙන්ම. කුමක්ද වෙනස අපි කොහොමද හඳුනාගත්තේ කියන්නේ අපි හඳුන්නේ. තේරුම් ගන්න. ඔබ වහන්සේගේ මයික් එක අන්මියුට් කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට සමග එකතු වෙන්න සකස් නැන් ඉල්ල සිටිනවා. මේ අවස්ථාවේ අපිට ඉතාමත් කෙටියෙන් අපි මම පැහැදිලි කරලා දෙන්න. දැන් මෙතනදී සුතමේ ඥානය කියලා පැහැදිලි කරන කාරණාව සම්බන්ධයෙන් මුලින්ම දන්නවා කියන එක තමයි පැහැදිලි සුතමේ ඥානය කියලා පැහැදිලි වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම පස්සේ ලබනවා ඥානය දැනුම. ඒකට අපි සාමාන්‍ය කියන්නේ අනුපදේ කියලා තමයි අපි භාවිත කරන වචනේ. ඒතකොට මට මේ වචන අර්ථය විතරයි මහත්යෙන් මතක. මට ඒ සම්බන්ධය මහා පරිමාණ පැහැදිලි මතකයක් මේ මොහොතේ හිතෙන්නේ නැහැ. නමුත් චින්තාමය ඥානය හැටියට මගේ මතකයේ පවතින්නේ ධර්මයේ ධර්ම විග්‍රහය වලදී චින්තාමය ඥානය හැටියට විග්‍රහ වෙන්නේ තමා ශ්‍රවණය කරව ධර්මයේ තමයි නොවනින් විමස විමස ඒ ජීවිතේට ගලපා ගන්න කොහොමද කියන අවබෝධයයි චින්තාමය ඥානය හැටියට මගේ මතකයේ හැටියට සඳහන් වෙන්නේ. භාවනාමය ඥානය කියලා කියන්නේ ඒක තමාගේ ජීවිතයට ගලපාගෙන තමාගේ ජීවිතය තුළින් අත්දැකීම තමාගේ ජීවිතයේ අඩපාඩු මදහැරවාගෙන තමා තුළ දිනුන මේ ගුණ ධර්ම හඳුනාගෙන ඒවා දිනු කරගෙන හටයුතු කරන අවබෝධයට තමයි මා ගන්නවා කරමින් භාවනා ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි ඔක වචන තුනක් හැටියට ගත්තහම තමයි විවිධත්වයක් අපි ඒකට දැකෙන්නේ. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ. නමුත් ඒක අපි සාමාන්‍ය ජීවිතයේ තුළ දිනු කරනකොට ඒක භාවිතයේ තුළින්ම ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඒක කියලා කියන්නේ කෙනෙක් ධර්මයේ කාලේ ධර්මයේ සමාගි ජීවිතයට ගලපාගෙන සමාගි යම් අදයක් පිටරවන මේ අදපාදයේ කුමක්ද කියලා හඳුනාගෙන ඒ තුළින් සමාගි ජීවිතයේ ධර්මානුකූල ගොඩනගනකොට ඒ සිද්දලයකම ඒ සුත්තමේ චින්තාමේ භාවනාමේ කියන අවස්ථා තුනම නිරායාසයෙන්ම වර්ධනය වෙනවා. ඒක ඒ නිසා දැන් ප්‍රතිපත්තිඥ නෙවිය පදකරම කියන සිද්දල බේදයක් ඇත්තටම ධර්මයේ සඳහන් වෙලා තියෙන මොකද හැමෝටම මේ දේවල් අවබෝධ කරගන්න බැහැ. ඒක තමයි සුදාරණිය සඳහන් වෙනවා. ඒක මිනිස් එක්කයි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබවහන්සේ දේශනා කරන ක්‍රමයේ විවිධත්වයක් තියෙනවා. එයින් මේ කීක මිනිස්සුන්ට දේශනා විවිධ කරන ඔබවහන්සේ දේශනා කරන්න කියලා. ඒකට පිළිතුරක් හැටියට බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා කුඹුරු තුනක් තියෙනවා. තියෙන කුඹුරු තුනේ එකක සරුසාර තපක් තියෙනවා. ඒ වගේම හොඳට ජලය ලැබෙනවා. ඒ වගේම නිසි කාලයක රැස්පහදියක් ලැබෙනවා. තව කුඹුරක් තියෙනවා. ඒකට ටිකක් තමයි රැස්ප ලැබෙන්නේ. ජලය එන මාර්ග බොහොම ටිකයි. නමුත් පොළවක් පොළවක් සරුසාරයි. හැබැයි ඒක හොඳටම නෙමෙයි ටිකක්. තව කුඹුරක් තියෙනවා. ඒකට වතුරේම ක්‍රමවේදයකට හරියටම පොළවත් එච්චරනේ කරන් ඇති තියෙන්නේ. මෙන්න මේ ස්වරූපයෙන් එක්ක කුඹරකෙත් තියෙනවා. ඔයා තෝරගන්න කෝකද කියලා නෝ මේ තුනේ මිශ්‍රම වර්ධව කරා. මම කියනවා ස්වාමීන් වහන්සේ පළවෙනි එක තමයි තෝරගන්නේ. මොකද පස්සක් පරිසරය සියල්ලම පරිසරය නිසා පළවෙනි එක තමයි තෝරගන්නේ. දෙවෙනුවට දෙවෙනි එක තුන්වෙනිට තුන්වෙනි එක මොකද ඒ අවස්ථාව තුනකට ඒක තෝරගන්නේ කියලා අහනවා. ඊට පස්සේ පැහැදිලි කරලා දෙනවා මේ තුනේ අවස්ථා තුනකට තෝරගන්නේ සමාද ප්‍රතිඵලයක් ලැබෙන්නේ අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් විදිහටයි ඒ අවස්ථාව තුනක් සාහිතා කරගන්න මේ වගේ මේ ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණෙනා පුද්ගලයන් තුළ විවිධත්වයක් තියෙනවා. සමහර අය මේ ධර්මයේ පැහැදිලිවම අවබෝධ කරගන්නවා. සමහර අය ටිකක් මේ ධර්මයේ අවබෝධ කරගන්නවා. තවත් සමහර අය මේ ධර්මයේ අවබෝධ කරගන්නේ නැති තැනින් නොනම් ඒ අයටත් මම ධර්මයේ දේශනා කරනවා. මේ දේශනා කරන්නේ මේ අහන දහම් ප්‍රභයක් නිසා හෝ ඒ අය ජීවිතයට යහපතක් වේවා කියන උතුම් අදහස ඇතුව. ඒ නිසා ධර්මානුකූල ජීවිතයක් ගොඩනගා ගැනීමේදී ඉතින් ධර්මය අහනකොට හැමෝටම මේක ජීවිතයට ගලප ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සමහර අය ධර්මය අහනවා. ඒ ධර්මයේ නුවණින් විමසනවා. ධර්මය තුළ සමාගේ ජීවිතයේ ගොඩක් දේවල් අඩුපාඩු නිර්මාණය ගොඩනගාගෙන ධර්මයේ තුල ඉස්සරහට යනකොට තවත් සමහර ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ තුල යම් අතවාදයකට නැගලා ගන්නවා. ඒ තුල සමහර අය ගමන් කරන, සමහර අය ධර්මයේ ශ්‍රවණය කරන, ඒත් එක්කම විකෘත හැරලා දානවා. සමහර අය විනෝදයට ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ විවිධ තලවලින් අපි මේ ධර්ම ශ්‍රවණය කරන පින්ගලින් දිගට අපි දකිනවා. ඒ නිසා අපි මේක පැහැදිලි කරගන්න ඕනේ ඒක තමයි මට මතකයි කතා කරනවා සිදුවීමක් කරලා තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරද්දී කෙනෙක්ගේ හිත තුළ උද්‍යෝගයක් ඇති වෙනවා නම් මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී තමාගේ ජීවිතයේ තියෙන කුසල අකුසල පිළිබඳ තුලනයක් ඇති වෙනවා නම් තමාගේ තියෙන කුසල මොනවද අකුසල මොනවද කියන වෙන වෙනම පේනවා නම් ඒ වගේම යම් කිසි ආකාරයක බෙද්දිමේ පරිවර්තනය ධර්ම ශ්‍රවණයත් එක්ක සිද්ධ වෙනවා කියලා තමාට දැනෙනවා නම් ඒ කෙනාට මේ ශාසනයේ ප්‍රගතිය තිබෙනවා කියලා මට මතකයි මුද්‍රණිකයි කීකට දේශනාවක සඳහන් වෙනවා. ඒ කියන්නේ ධර්මයේ සාහනකද කෙනෙකුගේ ඉකතලෙන් ප්‍රබෝධයක් ගැම්මක් අවබෝධයක් ඒ වගේ මේ තුලින් ඉස්සරහට යන්න ඕන කියලා හැඟීමක් සමාජයේ හිතේ තියෙන කුසල් අකුසල් පිළිබඳව තුලනයක් ඇති වෙනවා කියලා කියන්නේ එයාට මේ ශාසන ප්‍රතිපදාව තුළ ලොකු උද්යෝගයක් අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් ලැබෙනවා. සමහරට ඒ පුද්ගලයාට ඒ ප්‍රතිඵලය අද ලැබෙන්නත් පුළුවන්. සමහරට ඒක ලැබෙන්නත් පුළුවන්. සමහරට මේ භවයේදී අවසාන ආත්ම කාල භව කාලේ පරස්පරයෙන් ලැබෙන්නත් පුළුවන්. ඊළඟ භවයේ ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒ ප්‍රතිඵලයේ පැත්තකින් කියලා අපි තුන ඇතිවන කුසල අකුසල වෙන වෙනම හඳුනාගෙන ඒ කුසලයේ දියුණු කරගෙන අකුසල බැහැර වෙන වැඩ පිළිවෙලක් තුළ දියුණු වුණාම අපිට ඒ ප්‍රතිඵලයේ යම් කිසි දවසක සාක්ෂාත් වෙයි. ඒක තමයි මේ මොහොතේ ඇතුළත මම සඳහන් කරන්න තියෙන්නේ. හැම වෙලාවෙම තමාට ධර්මය ශ්‍රවණය කරද්දී සමාව වෙන වෙනම පේනවා වෙන වෙනම පේනවා කියලා කියන්නේ කුසල පැත්ත මේක අකුසල පැත්ත මේක වර්ධනය වෙලා තියෙන මෙච්චරයි තාම වර්ධනය වෙන්න ඕනේ මෙච්චරයි කියලා මේ විදිහට තමා තුළ කුසල අකුසල පිළිබඳ තුලනයක් ඇති වෙනවා. මේ තුලනය දිහා බලලා තමා තුළ වර්ධනය කළ යුතු කුසල ධම් වර්ධනය කරගන්න දෙරු කළ යුතු අකුසල ධම් දෙකීමකට හැම වෙලාවෙම උත්සාහය යෙදීම තමයි ධර්ම මාර්ගය තුළ පදාත්ම පලදායි වෙන්නේ. ප්‍රතිඵලයේ ලැබෙන වේලාවට අනුවරෙන් ලැබෙනවා. අර ප්‍රතිඵලයේ හත්පත් ආකාරයකට ලැබෙනවා කියනවනේ. ඒකත් කියලා මම මේ පිළිතුරේ මම කරන්න පළවෙනි එක තමයි මේ ජීවිතේ අවසාන කාල පරාසය. කියන්නේ මේ කාල පරාසය හෝ යා ධර්ම අවබෝධ කරනවා. එහෙම නැත්නම් මරණාසන්න කාලේ හෝ යා ධර්ම අවබෝධ කරනවා. එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ උපස්තනක උපසත් ලබයි උපස්තනදී හෝ ධර්ම අවබෝධ කරනවා. එහෙම නැත්නම් දෙවිසෙනෙක් හමු වෙයිදී ඒකාන්තයෙන්ම ධර්ම වහා අවබෝධ කරනවා. එහෙමත් නැත්නම් පසේ බුදු වෙච්ච කලා හරි යා සතර ජීවිතය නිමා කරනවා. එතකොට මෙන්න මේ අවස්ථා පහේදීම කුසල් වඩන්නා ශ්‍රාවකයාට ප්‍රතිඵල ලැබෙනවා. මෙතන මේ කුසල් වඩනවා කියලා පැහැදිලි කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ එදිනෙදා ජීවිතයේ තුළ සමා තුළ තියෙන මේ කුසල් අකුසල් තුලනයෙන් තමයි මේ නුවණින් දකින්නේ අකුසල් ප්‍රහාණයට කුසල් වැඩිමක දරන්න උත්සාහයමයි මේ නුවන් මගට හේතු බවටපත් වෙන්නේ. එතකොට මේ දේ හඳුනගන්නට අපි කොපමණ උත්සාහ දරුවත් මේ මොහොතේ මේ දැන් පවතින මනස තුළ පවතින මේ වෙනස්කම තමයි ජීවිතය තුළ පවතින අකුසල් අකුසල් පිළිබඳව මේ තුලනේ දැන් හඳුනාගන්න බැරි නම් ඒක යම් මොහොතක නිවනට ලං වෙලා තමයි භාවනාවක් කරලා ඒ භාවනාව පිටින් විසිරෙනු කරගින් මාර්ගඵලයක් කරා කෙනෙක් ලං වුණත් එයාට ඒ මොහොතේ තව ඒදී අත්හැරෙන්න පුළුවන්. මොකද මේ මොහොතේ වැඩි යුතු සිත අවබෝධ කරගත්තේ නැති ජීවත් වෙන නිසා. ඒක අරමත ඒ පාඩක් එක්ක මේ විග්‍රහය කරන්න අමාරුයි. මොකද පාඩ සම්බන්ධව මගේ මතකයක් මේ මොහොත වෙනකොට නැහැ. ඒ නිසා මම ඒ බාහිරින් අරගෙන ඔබට මේ ධර්ම අනුකූල ජීවිත පිළිබඳව සාදු සාදු සාදු කෝමසන්නන් කණිකවලින් අපි හඳුනන එකෙන් අපිට ආලෝකයක් ලැබුණා මේ ප්‍රශ්නෙට. සෝයන්වාද එතකොට මේ අපි එහෙමනම් කල්පනාවට කල්පනා කරොත් එහෙම මේ ධර්මයේ ශ්‍රවණය කරන අපිට කිසියම් ආකාරයක සෘතුම ඥානයක් ලැබෙනවා. ඒ ලැබෙන සෘතුම ඥානයට අනුව අපිට පුළුවන් නම් ඒ ධර්මය අහලා එතින් නොනැති ඒ ධර්මයේ ඒක ගැන කිසියම් විදිහකට හිතන්න ඒ ගැන කල්පනා කරන්න යෝනිසෝමනසිකාරය කරන්න. එතකොට එහෙම හිතනකොට නෝන තියුණු වෙලා ඒ අනුව තමයි මේ උගතඥ විපච්චිතඥ කියන වැඩුණ ඉන්ද්‍රියච ස්වභාවයට යම් කෙනෙක්පත් වෙන්නේ කියන කාරණාව. සයන්ස එතකොට මේ යෝනිසෝමනසිකාරය කියන වචනේ ඔබ වහන්සේ මතක් කරගෙන ඉසයන් සයන්ස මම එතෙන්ට යොමු වෙනා මොහොතකට ස්වයංවංශ මේ යෝනිසෝ මනසිකාරය කිව්වම මගේ හිතට එන්නේ ස්වයංවංශ මේ යෝනි කියන්නේ ප්‍රබවයේ එහෙම නැත්නම් ආරම්භය කියන ඔගේ ආරම්භක තැන වගේ කියන තැන යෝනි කියන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ කිසියම් දෙයක මුලට ගොස් බැලීම කියන එක වගේ. කියන්නේ මම භාවනාවෙන් ඉන්න අවස්ථාවේදී මගේ හිත කිසියම් දෙයකට ගියා නම් මට ඒක ගියව දැනගත්තම නැවත බලනවා නම් මම මේ කොහොම මොකද ඒක මුල කියලා ඒක යෝනිසෝ මනසිකාරයේද කියන ප්‍රශ්නේ මම අහනවා. ඒකට මේ ඔය වහන්සේගෙන් මම එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අපිදී දැන් සතිය යෝනිසෝ මනසිකාරයේ ස්වාමීන් වහන්සේ පැහැදිලිම දෙකක් නේ. යම් සතියෙන් ඉන්නවා සතියෙන් හොඳ කල්පනායෙන් යුතු දේවල් කරනවා. නමුත් යම් ශ්‍රීලාවක කෙනෙක් සතියෙන් ඉඳලා මේ මිත්‍යා දෘෂ්ටි පැති දේවල් කරනවා වෙන්න පුළුවන් කල්පනායෙන් ඉඳලා කියලා. තොර යන්නේ ස්වයං සත්‍ය කාරණා පිළිබඳවත් කිසියම් ආලෝකයක් ලබා දෙන්න සන්නා. එහෙමයි. පහත්ය දැන් අර ඔතන තියෙනවා දවචන ආරක්‍ය අපි ගත්තහම දැන් මොකද පැහැදිලි කිරීමක් මේක බාහිර පැහැදිලි කිරීමක් ගංගේ කුඹුර කියලා ගත්තාම මේක ගම ගඟේ කුඹරේ කියලා අපි ගත්තාම ඒ ගඟේ කුඹරේ තියෙන තැනදී අපිට වචන හෘපේ ගන්න දීපොන් අපිට හිතට එන්නේ ගඟ නැද තියෙන කුඹරක් කියලා. නමුත් තව ටිකක් ඒක එහාට කියලා විමසද්දී අපිට හිතෙනවා මේක ගඟ ළඟ තියෙන කුඹරක් කියලා. තව ටිකක් ඒක එහාටම ගිහිල්ලා විමසද්දී දෙවන තරක වෙනවා මේක මේ ගඟ ළඟ තියෙන කරුසාර වටේ දිවි තියෙන වැඩි දියුණුවෙච්ච සබහාධර්මයක් එක්ක නිමවෙච්ච වටිනා ගමක් කියන තැනට එනවා. ඒ කියන්නේ වචනාර්ථය තුළින් ගන්නවා කියන අර්ථයට වඩා ඒ තුළින් එහාට ගිය ස්පර්ශය ධර්මයේ තුළ බාහිර ලෝකයේ තුළ තියෙනවා නම් ධර්මයේ තුළ ඊට වඩා එහා ගිය ස්පර්ශයක් තියෙනවා. ඒකට යොමුක මානසිකාරය කියලා කියන්නේ ඒක ධර්මානුකූල අර්ථය තමයි, ගණිතාර්ථයක් වෙන අර්ථය තමයි. ගණිතන්න මෙහෙම හිත තුළ යම් ද්වේෂයක් ඇති වෙනවා. ඒ ද්වේෂය ඇති වෙන බව දැනගෙන ඒ ද්වේෂය නැති වෙන විදිහට හිත මෙහෙවීම. ඒක තමයි යෝනිස මානසිකාරය. කෙලෙස් ධර්මයක් හිත තුළ ඇති වුණාම ඒ කෙලෙස් ධර්මයේ ඇති වෙන බව හඳුනාගෙන ඒ කෙලෙස් ධර්මයේ දිරවන විදිහට මනස මෙහෙවනවා. ඒ මනස මෙහෙවන දෝන ක්‍රම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මේ විදිහට හිතන්න මේ විදිහට හිතන්න මේ විදිහට කරන් එහෙම කරනකොට ඒ කෙනාගේ හිත තුළ තියෙනවා වේ ඇති වෙනවා වේ යමක් තිබෙනවා නම් ඒක වහා දිර වෙන තැනට වැඩෙනවා. යම් කිසි කෙනෙක් මේ සම්භාරයේ මානසික ස්වරූපයේ තමයි අපසර ඇති වෙන්නේ ඇති. මේ මානසික විද්‍යාකාරයේ දේවල් වලට යොමු වෙන එක කෙලෙස් ධර්මයන් යොමු වෙන එක මානසික වේදිත. ඒ ඇති වෙන මූලික සංකල්පයේ මූලික ක්ලේශය තුළ හිත පිටවගෙන ඒ ගතව හැඟීමම නැවත නැවතත් මෙනෙහි කිරීම මේ තුළ ඒ පිටුවේ උඩු දුවන විදිහට කටයුතු කිරීම මෙනෙහි කිරීම තමයි අයෝනිස මනසිකාරය කියලා කියන්නේ. ඇතිවන්නා කුසල හඳුනගෙන ක්ලේශය හඳුනගෙන මේ දිවිවන විදිහට මෙනෙහි කිරීම යෝනිස මනසිකාරයෙන් තමයි කියති ආරතේ. ඒ කතාවේදී මහන්සි දේශනා කරන මේ යෝනිස මනසිකාරය ඇති කර ගන්න ඕන ක්‍රම එක සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ විතක්ක සංධාන කියන සූත්‍ර දේශනා, මේ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විතරෝම ඇතිවිච්ච ක්‍රම පහක් පැහැදිලි කරන අකුසලයක් ක්ලේශයක් ඇති වුණාම ඒක දුරු කරන්න ඕන ක්‍රම පහ. පළවෙනි එක තමයි හිතේ ඇති වෙන ද්වේෂණ මේ ද්වේෂයට විරුද්ධ සංකල්පය. ඒ තමයි මෛත්‍රිය. ඒ වගේම හිතේ ඇති වෙන රාගය නම් ඒකට විරුද්ධ අදහසක් උදේ. හිතේ ඇති වෙන නොසන්සුන් බවක් නම් ඒකට විරුද්ධ සංක අදහසක් වෙන භාවනාව කානපුන්නාපති මේ විදිහට හිත තුළ ඇතිවන ක්ලේශයට අකුසලයට විරුද්ධ වූ කුසලයක් ඉක්මතු කරගෙන ඒ යටපත් කරනවා. දෙවෙනි එක තමයි ආදීනවෙන් නිමි කරමින් ඒ යටපත් කරනවා. මේ තුළ මේ විදිහට හිත හිතා ගියොත් මේ අකුසල වර්ධන යොමු මෙවන් සංසාරික අනතුරක් තියෙනවා. මේ දුක්ඛාගත ලෝකයට නැවත යොමු වීමක් තියෙනවා. මේ ආදී වශයෙන් විවිධ වූ මහාන වලින් එනෙම කරමින් මේ අකුසලයේ යටපත් වෙන විදියට ආදීන දස දෙක, සතරි බය දස දෙක, මේ භවයේ තුල තියෙන දුක දස දෙක ආදීනයන් නිර්මි කරමින් අර ක්ලේශය දුර වෙන විදියට නිර්මි කරන දේ නේද. ඒකෙත් ඒ අඥාගේ හිත තුළ ඇතිවන්නා මේ අකුසලයේ දුර වෙන නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අකුසලයේ හටගත්ත විදිය හොයාගෙන යන්නේ. ආ එතකොට අර අපේ අර මුල හොයාගෙන යන තැන තේනවා. ඒ මේක හටගත්තේ කොහොමද කියන එක හොයාගෙන බලන්න කියනවා. කොහොමද මේක හටගත්තේ? මේක මේ තැනට මේ ද්වේෂයක් නම් නැතිවෙන්නේ මේ ද්වේෂය පහළ වෙන්නේ නිමිත්ත වෙන්නේ මොකද්ද? මේ නිමිත්තට පදනම් මොකද්ද? මේ විදිහට පිටිපස්සට විතරට හේතුඵල ධර්මයක ගලප ගලප හේතු හේතය යනවා. ඒ හේතු තියෙන තැන අවබෝධ කරගෙන හේතු නැති වෙන විදිහට මනස මෙහෙවනවා. ඒක තුනෙන් කරන්නේ. අපෙන් ක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඒ සිතුවිලි නොහිතා ඉන්නවා. ඒක තමයි අපර වෙන එක. ඒ සිතුවිලි නොහිතා ඉන්නවා. ඕනම සිතුවිල්ලක් කප්පේ හිත ඇතුළේ නම් ඒක ගැන මම හිතන්නේ මේ කියලා හිතේ ඒ සිතුවිල්ල විස්තර කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් මේ විදිහට බැහැර කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. හොඳට බලන්න එක. කල්පනා කරලා බලන්න. ඕනම සිතුවිල්ලක් ඇතුළේ මම මේක හිතන්නේ මේ කියලා අදිස්ත්‍යන් කරලා හිතාගත්තාම ඒ සිතුවිල්ල මේක බැහැර වෙනවා. ඒක අපර වෙන එක. පස්වන ක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්වන ක්‍රමයේ ඇතුළේ අර දත්තික එකට එකතු කරමින් ක්‍රම හතරෙන් මේ ක්ෂේත්‍රය දුරු වෙන සංගතික එකට එකතු කරමින් දිය සල්ලක සද කරලා ක්ලේශයන් වෙදිලින් මේ අකුසලේ දුරු කරනවා කියන අභිෂ්ඨානේ විපරිම වීදින්නර ක්ලේශය තවම කායික වශයෙන් දැවිලි නැරගෙන මානසික වශයෙන් දැවිලි නැරගෙන අර අපසලේ දුරු වෙන විදිහට මනස නිහිරෙනවා. ඒක මේ ක්‍රම පහක තමයි. කෙනෙක් යෝනිස මනසකාරය තුළින් අපසලේ හඳුනගෙන ඒ අපසල මේ ප්‍රයෝනිස මනසකාරය තුළින් නෙමෙයි යෝනිස මනසකාරයේ වැඩන්නේ. මේ ක්‍රම පහ ඔස්සේ යෝනිස මනසකාරය දියුණු කරන්නේ අර අපසලේ දුරු වෙන විදිහට වැඩ සිද්ධ කරන එක තමයි යෝනිස මනසකාරය කියලා කියන්නේ. මේකම තමයි තවත් විදිහකට ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඒකට දැන් මාත්‍යව සතිය කියන්නේ මොකද? යොන්ත මනසකාරයේ මේක වෙන සමාපද්ද කියලා. මහත්ය මේ දෙකක් වුණාට මේ දෙක සහයෝගිතාවයෙන් තියෙන්නේ. සතිය තමයි යොන්ත මනසකාරයට යොමු කරන්නේ. ඒක මේ කියන කපිට අපි තවසත්තර හදා ගන්න පුළුවන් බාහිර ලෝකේ. බාහිර ලෝකයේ අභිධර්මයේ කියලා මම මතක තියාගත්තේ සතිය කියන ඔය සංකල්පය ගන්නන්නේ ඔය යන්නේ සමාප සංකදන්න සමාන සයිකික ගැනීම තමයි මගේ මතකයේ තියෙන්නේ කියන්නේ දෙකත් එකෙන් වර්ධනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙතන මේ ධර්මයේ ගන්න සතිය කියලා කියන්නේ ක්‍රම දෙකකට ධර්ම සතිය ගන්නවා පළවෙනි සතිය තමයි පිට තුන කුසලයක් ඇති වෙනකොට අකුසලයක් ඇති වෙනකොට මේක කුසලය මේක අකුසලය කියලා හඳුනා ගැනීම යම් කිසි කෙනෙකුට ඒ සිහිය පවත්වන්න පුළුවන් නම් ඒක එක සිවියක් සතියක් ඇතුළත දැනෙන්නේ හඳුන්වයි අනිත් සිවිය තමයි මේ යන්නේ කොටවදර මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ගන්නන කායාන ප්‍රශ්නාව ප්‍රතිසංකප්පයෙන් වැඩි එදිනෙදා ජීවිතයේ තුළ මේ කරන කියන කටයුතුත් එක්ක සිවිය පවත්වන කටයුතු කිරීම කරන කාර්යභාරය පිළිබඳව කරන ක්‍රියාව පිළිබඳව පූර්ණ සම්පූර්ණ අවධානය සම්පූර්ණ සිවිය පවත්වන ඒ ක්‍රියාව තුළ සිවිය පවත්වීම අනිත්‍යක. ඒතරා මේ පළවෙනි එක හැටියට වෙන්නේ මේ සති සම්ප්‍රදාය කියන සම්පූර්ණ ක්‍රියා ජීවිතය තුළ කරනව කියනවා හිතනවා මේ කායික වාචික මානසික ක්‍රියාකාර සම්පිට බඳක සිහිනෙනවා. ඒක තමයි උපයෝගී වෙන කුසල අකුසලද කියලා බෙදා ගන්න. ඒතර ඒ සිහියට එන්නේ අර පළවෙනි සති ඉඳලා. ඒ කුසල අකුසල කියන එක බෙදා ගත්ත හඳුනගත්ත ඒකෙන් තමයි යාත පුළුවන්කම ලැබෙන ආදම් මගේ විදියේ අපසලයක් තියෙනවා මේක දුරු කරන විදියට මෙහෙම කරන්න ඕනේ කියන දේ යෝනිස මනසකාරයට යොමු කරන්න එතන. එතකොට කුසලයක් ඇති වෙනවා නම් දැන් මගේ විදියේ කුසලයක් ඇති වෙනවා කියන එක හඳුනගෙන සිදුවෙන් තමයි කරන්නේ. සිදුවෙන් හඳුනගත්තම එයා දැක්කයි දැන් වෙන මේ කුසලේ මාතුල දිනු කරන්න ඕනේ හොඳ ප්‍රතිරූපයක් කියලා ඒකත් ඉතිහාසය ගන්න. ඒතර ওই විදියට තමයි සතිය යෝනිස මනසකාරය කියලා කියන දෙක ඒ සතිය යෝනිස මනසකාරය උපකාර වෙන ක්‍රම දෙකකට පළවෙනි එක ජීවිතය කෙරෙහි අවධානයෙන් සිහියෙන් ජීවිතය තුළ සිහියතාවක් කරනවා. මේ සිහිය තුළ ප්‍රේත සිතන අසිතන හඳුනා ගැනීම තැනට සිහිය වර්ධනය වෙනවා. ඒ සිහිය මත සිහිත අකුසලය ඇති වෙනකොට අකුසල දුර වෙන විදිහට මෙහෙය කරන කුසල ලැබෙන ප්‍රතිඵල වැඩි දියුණු වෙන විදිහට මෙහෙය කරනවා. ඒ ක්‍රම ඔස්සේ මෙහෙය කිරීම ඒ ධර්ම මාර්ගය තුළ විත වැඩි වෙන තමයි මේ යෝනිස මනසකාරය කියලා ධර්මයෙන් කියන්නේ. සාදු සාදු සාදු සානස සානස හිතුවද ඔබන් අපිට පැහැදිලි කරලා දීපදේම සානස අපි මේ තව සූත්‍ර දේශනාවකට මොන ගහනවා මං හිතන්නේ යෝනිස සූත්‍රයේ තේ උපදෙ මොකී විදිහටම කියන අපි හැමෝම නෝනින් මෙනෙහි කරන අයකට නෝපන් කාම ඡන්දයන් නෝනෝලින් මෙනෙහි කරන අයකට නෝපන් කාම ඡන්දයන් උපදිනවා. නෝපන් කාම ඡන්දයන් බොහෝ බව පිණිස විපලප්ත පිණිස පවතින ආදි වශයෙන් නූපන් වාසනාවක් හරියටම හරි ගැලපීම වාසනාවක් එහෙමයි නූපන් ව්‍යාපාදයෙන් උපදින ඒ විදිහටම තියෙනවා සයන්වංශ මට ඔබ වාසිකෙන් තවත් මට කාරණාවක් කියලා දෙන්න සයන්වංශ මේ මම ඉත මොහොතක ඉස්සෙල්ලා මගේ මේ කල්යන මිත්‍රෝ ටික සාකච්ඡා කරලා ටික තිබුණා වන් කී කී තියා මේ බොහෝ ඒ මම මේ චිත්‍රපටයක් බලුවා පටිකි බලන දිහා මේ චිත්‍රපටි බලනවාද කියලා මම චිත්‍රපටි බලනවා කියන්නේ නැහැ බලන නෙමෙයි ඊයේ මට නිකන් මේ එහෙම යොමුවක් අව සමහර දේවල් එහෙම වෙනවා මගේ හිතේ පිච්චන්න දැනට එහෙම නිකන් මේ මත මතක වෙනවා යන්ත මහත්තයා අපි බඹුල පිටි ඥානලෝක හමුදුරු අපිට කිව්වේ මේ ඉන්ටර්නෙට් එක භාවිතා කරනකොට මේ ඉන්ටර්නෙට් එකේ හරහා අපි පොප්අප් සෙවිලා මේ අපිට එක එක දේවල් යොමු කරනවා කියලා නරක පැත්ත දේවල් එහෙම ඒ වගේ කිව්වා මේ මාරයා භූතය විසින් එහෙම භූතය විසින් එහෙම කරනවා කියලා කිව්වා. ඒක තමයි ඒක. ඒක විතර සතියේ තියෙන දේවල් අපි තුරට ගන්නවද නේද කියන සිතින් අපි කියලා තියෙන නියන්නේ එහෙම chance ඉතින් කොහොමයි මම කියන්නේ chance ඒකට ඒ වගේ නමුත් මේ හොඳ පැත්තින් අපි දැන් බොහෝ විට මේ හොඳ කර්ම පැත්තෙන් කරන හොඳ වෙන්නේදී අපිට හොඳ පැත්තෙන් බලල එක කියලා මන්දනේ මට නිකන් එකක් ඇවිල්ලා මම ඒක බැලුවා ඒකේ නමක් තිබුණේ මේ නිකන් හිතන්න නම් නෙමෙයි නමුත් ඒක බොහොම අතුරම ඒක තිබුණේ මේ ආරණ්‍යයක් සම්බන්ධයෙන් වෙන ස්වයංවාසක අතරම වෙන කතාව සම්පූර්ණ මම දැකන්නේ මම දැකපු මම කියන්නේ බෞද්ධ ආගම ගැනම බාහිරට නොගියම බුද්ධ ධර්මයේම කියවෙන සූත දේශනාවක් වගේ පොඩි චිත්‍රපටයක් කියනවා. බුදුමයි ඒක හරි මොහොඳ එකක්. ඒකෙදි දැකපු දෙයක් මගේ හිතින් මම මේ ස්වයංවාස මේ දැන් අහන්නේ. දැන් අපි දැන් කතා කරා ඒ කාමචන්ද යෝනිස මන්ත්‍රිකාරී ප්‍රවත්තීම ගැන තමන්ගේ හිතට කාමචන්දයක් ඇති චෝදනයක් තමයි. ඒ බලපු ඒ ධර්ම ડોක්ියුමන්ටරි එකේ එහෙම තිබුණා ඒ ගෞතම සවන්වාසේ ආරණ්‍යගත වෙන්න කියලා ඉන සවන්වාසේ කිසියම් කාර්යයක් සඳහා ගම්බද පන්සලකට ටිකාලක යන්න ගිහලා ඉන්නකොට මේ ලොකුම දෙකේම යවන්නේ ආරණ්‍ය වගේ නෙමෙයි ටිකක් මේක කලබලකාරී වෙනවා ඔයාලට ටිකක් මේ අපහසුකම් තියෙයි බලාගෙන කියලා. ඉතින් උන්වහන්සේ ගඟක් ඔස්සේ යනකොට ඉතින් මේ ගියන ළමයි වගේක් මේ අර ගියන ළම නාන දිනකට නානව දැන්. ඉතින් ඒ ළඟින්ම යන්නේ ඉතින් කොහමරි එතන පහු කරන ළඟට මේ යනකොට උන්වහන්සේ එතනම නතර වෙලා ඉන්නවා. මම බලන් එතන නතර වෙලා ඉන්නවා. ඒ උන්වහන්සේට කලින් ඇදියා මේ ලොකුහාමුදුරුවෝ මේ සමාන දෙක ලොකුහාමුදුරුවෝ කියන්නේ දෙන්නම් වඩින්නේ මේ පින්දපාතේ. ලොකුහාමුදුරුවෝ දුරින් ඉන්න ගිහිල්ලා පැටිබඳ බලනකොට පොඩි හාමුදුරුවෝ නැහැ. පොඩි හාමුදුරුවෝ මේ තරණ හාමුදුරුවෝ නැහැ. මම උන්වහන්සේ මේ අතන හිටගෙන ඉන්නවා. ඉතින් ලොකුහාමුදුරන්ට කැමතුනේ නැහැ. මොකද ලොකුහාමුදුරු ඉතින් භාවනා වැඩේම ඉච්ච ලොකුහාමුදුරු වෙන්න බෑ. මම හිතන්නේ ගම් මේ පන්සලේ හාමුදුරනේ. ඉතින් මේ ලොකුහාමුදුරට මේක හරි මේ ගැටලුවක් වෙනවා. මේ හාමුදුරු යොපු ආරණ්‍යයේ ලොකුහාමුදුරට කතා කරලා අහනවා. මේ හාමුදුරු ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට වෙන එහෙමයි කියලා. ඒත් ආරණ්‍යයේ ලොකුහාමුදුරු කියනවා එහෙම හිතන්න එපා. මේ හාමුදුරු බොහොම භාවනාවට එහෙම වෙන හාමුදුරු කෙනෙක්. පතාගෙන වාසික දේශනාවෙම තියෙනවා ඒ කිසියම් ඡන්දයක් කාමච්චි කිසියම් ආශාවක් කිසියම් ක්ලේශයක් මතුනම ඒ එතනම ප්‍රහින කළා එතන ඉඳලා එතනම ප්‍රහින කළා යන්න කියලා ඒ නිසා මේක කලබල වෙන්න ඉපා කියලා එහෙම පැහැදිලි කිරීමක් කරා සාමාන්‍යයෙන් මම අන්න ඒ කාරණාව ගැන දැනගන්න කැමතියි එතනම ප්‍රහින කරන්න කියන කතාව සාමාන්‍යයෙන් ඒක ඇත්තටම ඒක තමයි ඒක එතනම ප්‍රහින කරන්න කියන දේශනාවක් තියෙනවා මම දැක්කා මේ කුද්දකනිකායේ තියෙනවා මේ පළවෙනි ග්‍රන්ථයේ මේ සූත්‍ර දේශනාව ප්‍රතිචීපක පාළි වෙන්න ඕනේ තියෙනවා මේකේ සඳහන් වෙන මෙන්න දෙයක් ඒ කියන්නේ ප්‍රමාදය හා අප්‍රමාදය ගැන මානෙනු සක්මන තුළ ඇතිවන්නා වූ අකුසල විතරකයක් හිඳගන්නා ඉරියව කරා ගැනීම දෙපා තියෙනවා. හිඳගන්නා ඉරියව තුළ ඇතිවෙන එක වෙන ඉරියවකට ගෙනියන්න දෙපා තියෙනවා. හිතගෙන ඉන්නකොට සැතපෙලා ඉන්නකොට මේ හතර ඉරියව තුළ යම් අකුසලයක් ඇති වුණොත් ඒක තවත් ඉරියවකට ගෙනියන්න දෙපා තියෙනවා. ඒ ඉරියව තුළ ඉඳගෙනම ඒ අකුසලයේ මොහොතම ප්‍රහාණය කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි සැතපෙලා ඉන්න වෙලාවක අපේ හිතේ අකුසලයක් ඇති වුණොත් ඒ අකුසලිය අපි තවත් ඉරියව්වකට ගෙනෙනවා කියලා කියන්නේ ඒ මොහොත තුළ වුණත් ඇතිවන්නේ මහත්කේ ප්‍රමාදය අප්‍රමාදයෙන් ප්‍රමාදයක් ඇතිවන්නේ. ඒකට යමෙක් ඒ මොහොත තුළම ඇතිවෙච්ච දේ හඳුනගෙන විවිධයි සිහිය තියෙනුනේ ඒක හඳුනගන්න අප්‍රමාණ සිහිය ඒ සිහියෙන් හඳුනගෙන ඒ ඉරියව්ව තුළ මේක ප්‍රහාණය කරලා තවත් ඉරියව්වක් කරා ගමන් කරනවා කියලා කියන්නේ ඒ තුළ තියෙන පුදුමාකාර අප්‍රමාදි බවක් කෙලස්සවන වීර්යය ඒ තරම් මේ සත්‍ය නන්දවත් ඒ තුළ ඒ ධර්මයේ තුළ ඔපණය වෙන ජීවිත වර්ධනය වෙන ජීවිත වෙන ඊටර බුද්ධ දේශනාව අනේ වගේ අපිට ප්‍රමාදය හා අප්‍රමාදය තේරුම් ගන්න පුළුවන් හොඳම බුද්ධ දේශනාවක් තමයි මේ බුද්ධ දේශනාව අප්‍රමාදී කියන කිසිම වෙනවක ඒක ඉරියව්වකදී හට ගන්නා වකුසලයක් ඒ මොහොතේම ප්‍රහාණය කරන නිසා තවත් ඉරියව්වක් කර ගෙනෙන්නේ එතකොට මේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒ තුලින් මම හිතන උපනංගල තියෙන එක නේද නමුත් එසේ ධර්මයේ තුල බෙදලා ගන්න උදන්නන්නේ මේ මොහොතේ ඇතුල් සැපසල මේ මොහොතේම ප්‍රහාණය කරන්න කියලා එතනම තමයි ඔය අපි කතා කරන සෑම නිරෝධයක් සාක්ෂාත් වෙන මාර්ගයේ පැහැදීමක් සිද්ධ වෙනවා මොකද එතනදී අපි ඒ කලෙකට කරන්නේ තවදනකදී කරන්නම් වෙන හිත දියුණු කරන්නම් අනේ මගේ හිත වේගයෙන් ගොඩක් අය කතා වෙනවා අපි කොච්චර මේ හිත වැඩියත් අපේ හිතට ද්වේෂය වේගින් එනවනේ කියලා. නමුත් ඒත් එක්ක ඒවාගේ හිතේ ලොබිසන පසුතැවීමක් ඇති වෙනවා. නමුත් ඒ පසුතැවීම පිටිපස්සේ තියෙන්නේ ඒ අයටම වැදලා ගියක නොදැනවත්කම. මොකද ඒ අය තුළ දැනුවත්කමක් තියෙනවා නම් අවබෝධයක් තියෙනවා නම් එයා තේරුම් ගන්න මේක මානසික හැටි මේක මානසික ස්වභාවයක් කියලා තේරුම් අරගෙන එයා ඒ මොහොතේ මේක ප්‍රහාණය කරලා දාලා චිත සාහිල්යෙන් තියාගන්නවා. මොකද එයාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එයා දන්නවා මේ මානසික ස්වරූපය. එයා ඒක අවබෝධයෙන් ඉඳලා සිහියෙන් ඉඳලා ඒක දුරු කරලා දානවා. එයා මේ විදිහට බුද්ධ දේශනාව ඒ වගේ මොනවා කියන වෙලාවන් අපිට අවවාද කරන්නේ ඒ මොහොතේම. තමයි අපි කලේ හඳුනගන්නේ ඒ මොහොතෙන් ප්‍රහාණය කරන්න කියනවා. මොකද ඒක වර්ධනය වුණාට පස්සේ අපි ඒක ප්‍රහාණය කියමු වීම ඒක බරපතලයි. මොකද අර වේදා විතක කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යමකට මේ පිට වැඩි වැඩියෙන් යොමු කරයිද කාම විතරකයක්ද ඊට පස්සේ ව්‍යාපාද විතරකයක්ද විහිංසා විතරකයක්ද මේ ඒ සංකල්පයක් එක්ක යමෙක් වැඩිපුර යමකට විතියම කරනවා නම් ඒවත් එක්ක තමයි ඒ කියන්නේ කාම විතරකයක් නම් විතරම කාම නිස්සිත අදහස් එක්ක නම් කෙනෙක් වැඩ කරන්න පුරුදු වෙන්නේ මේ පිට අනිවාර්යෙන් මේ කාම නිස්සිත බවක් එක්කම පුරුදු වෙන්නේ. එතකොට බයත බොහෝ කාලයක් අකුසලේනතර භාවිතා බහුලී කතා කියන විදිහටම ගමන් කරනවා. එතකොට ඒක වැදුනට පස්සේ කෙනෙකුට ඒක දුරු කරන්න අමාරුයි. දවසක් දෙකක් අකුසලයක් හිතේ තියාගෙන පැසවෙනවා කියලා කියන්නේ අර ඇතිවිච්ච මොහොතේම ප්‍රහාණය කරනවට වඩා ඒක ටිකක් අමාරුයි. ඒ නිසා සිහියේ ඉඳලා මේ මොහොතේම අකුසලයක් ප්‍රහාණය කරනවා කියන එක තරම් සහනය සතුට ඒ තරම් හිතේ නිවීමක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් තවත් ඇති වෙන නිසා ඒක තමයි හොඳම ක්‍රමය. මේ මොහොතේම දුරු කරගන්න එක කාලයක් පුරුදු කරාට පස්සේ දුරු කරගන්න ටිකක් අමාරු වෙනවා. සාදු සාදු සාදු ගෞරවණ සයනාස සයනාස එතකොට ඒ කිසියම් ආකාරයකට ඒ වගේ යම් කෙනෙක්ගේ සිතක ඒ කාමපත්‍ය යොමේච්ච සිටවිල්ලක් පහළ වුණා නම් ඒක විශේෂයෙන්ම මේ ධර්මයේ හැසිරෙන කල්යාණ මිත්‍රෝ අපිට වෙන කෙනෙකුට උගානන්නේ අපිටත් ඒ කිසිම ගාන තිබුණේ නැහැ මේක කරේ මේවා. නමුත් දැන් එහෙම දෙයක් නොවෙනවා නෙමෙයි එහෙම සිටවිල්ලක් එහෙම ආවම ඒන් විඳවන විඳිල්ල වෙනතරෙදී වැඩි. ඒකේ මේ විඳිල්ල හොඳ දෙයක් නෙමෙයි නේද සොයනවා. ඒ කියන්නේ එහෙනම් අපිට මේ නොවිඳින්න නම් අවවාද දැන් අපිට කියලා දුන්නා වගේ ඒක මේ මොහොතේ සිතේ ස්වභාවයයි සිත මේ මම මේ මගේ මේ සිත කියන ඕ ධර්මතාවයේ විසින් සිදුවෙන දෙයක් මේක මම මගේ කරගන්න නැතකයි සිත පවා නේද සොයනවා. ඒ මගේ කරගත්තොත් තමයි මම බඩුවට ඇවිල්ලා දුක් වෙන්නේ සොයනවා. ඒ වගේ චේතනා ඇති කරගත්තාම දැන් හොඳම උදාහරණයක් තමයි මේ අවස්ථාවක හිත තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකයක් ඇති වෙනවා. මේ ධර්මයේ පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ සැකය පිළිබඳව විසා ඒ කියන්නේ ධර්මයේ කියවත් හැම මොහොතකම ඉස්මතු වෙන්නේ සැකයක්මයි. මේක මොනවද කියලා දේශනා කරපු එකක්ද මේක හරියයිද නැද්ද ඒ වගේ විචිකිච්ඡාව කියන උපරිම වැඩි තත්ත්වයක් තිබුණා. ඒ වගේ අවස්ථාවක සාමිනවහන්සේ නමක් හම්බෙලා කතා බහ කරාට පස්සේ විතුනම වහන්සේ අවවාද කළේ ඔබ තුළ මේ සිතේල අල්ලගෙනයි මමත්වෙන් ග්‍රහණය කරගෙනයි ඉන්නේ. අනේ මම මේ සැකයට පත් වුණා. මේ ධර්මයේ තුළ මේ විචිකිච්ඡාවට පත් වෙලා ඉන්නේ මම කියන තැන අපි අල්ලගෙනයි ඉන්නේ. එතකොට මේ සිතේල තුළ වැරද්දක් තියෙනවා. ඒක ඒ වෙලාවේ ඇති වෙලා නැති වෙලා මේකක් කියලා දැක්කනම් මේක මේ වෙනස් වෙන සිතේලක් කියලා දැකලා ඒ මොහොතේ මේක අත්හැරෙන විදියට මනස නිවනවා. ඒක ගැටලුවක් කරනවා. මේ පැය මෙහෙම ඇති වෙන කියන තැන ඉඳලා අපේ විස නිවෙන්න ගත්තාම අපි දැන් මෙන්න එක පැත්තකින් මමස් වේ කියන ස්වර්ණ වෙනවා. අනිත් පැත්තෙන් අපිට තියෙන අර නිවන ධර්මයෙන් අපි ආවරණය වෙලා නිවන් මාර්ගෙන් බැහැරට යනවා. මේක හොඳම දේ තමයි. ඒ මොහොතේ ඇති වෙන සිතිවිල්ල ඒ මොහොතේම දුරු කරලා දානවා. අකුසලේ දුරු කරලා දානවා. ඒක දුරු කරන්න බැරි වෙන තැනට එනවනම් ඒක පිළිබඳව අර මේ සතිපට්ඨාන විගන්වන මේ නිවර්ණ භාවනාව ඒ කාමච්ඡන්ද විපාරයේ පිළිච්ඡා මේ කියන්නේ ඒ විදිහට රවුගන්න මේ නිවර්ණ ධර්මයන් පිළිබඳ භාවනාවට හිතෙමු කරලා මේ නිවර්ණ ධර්මයන් වල අනිසුදු කියන අත්ම මෙනෙහි කිරීම තුළින් ඒ අකුසලයේ ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ මාසයන්වත් සාදු සාදු සාදු සයන්වත් එතකොට ඔබ වහන්සේ අපිට දැන් මේ දේශනා කළ විදිහටම අපි ඒ සිතුවිල්ල මම කර ගැනීම නිසා තමයි දුක් විඳීම සහ පසුබෑම සහ ප්‍රමාදය ඇති කරගන්නේ. එතකොට එතකොට සිතුනේ ඥානයේ මහත්ය වුණා වෙන්නේ අන්න එතනද? මොකද සිතුනේ ඥානයේ ඇතුළත සුද්ධලයට තනත්ත දන්නවා මේවා සිතුවිල්ල කාපෝ මේ සිතුවිලි පදන මොකද කියන්නේ. මේ පදනම අවබෝධ කරගත්තාම එයාට ධර්ම මාර්ගය තුල ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය සිතුනේ ඥානයෙන් තොරව ධර්මය තුල යනකොට ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් සමහර අවස්ථාවල ඇතිවන්නා වූ ගැටලු වලට අපිටම මුණ දෙන්න පුළුවන් අවබෝධයක් ඥානයක් සිද්ධ නැත්නම් එතනදි සමහර වෙලාවට අපි අතරමං වෙන්න පුළුවන්. ඒ වගේ තැන් වලදී සිතුනේ ඥානය ගොඩක් වැඩගත් වෙනවා. ඒ කියන්නේ අපි දන්නේ එක දෙයක් නම් මේ දිනු කරන එක තමයි ගොඩක් වැඩගත් වෙන්නේ. ඒ වගේම තවත් පැත්තකින් අපි දැනගෙන තිබෙනවා සිතුනේ ඥානය ධර්ම මාර්ගය තුළ ඇතිවන්නා යම් අරුද්ද තුළදී ස්වාධීනවයි දහය ප්‍රශ්නයට ගැටලුවට මුණ දීලා තමා තුළින්ම තමාට පිටක් කරගෙන නිදී සිටින්නේ ඥානය අපිට උපකාරයි. එහෙම ශානස මම අහන්න හදපු ප්‍රශ්න වලට උත්තර දෙන බොහොම හොඳයි. ශානස මම ඇත්තම ඒ මම කියන දේදී අහන්න දී ශානස එතකොට ඒ අපි මේ මමයි කියලා ගැනීම අපිට මමයි කියලා ගැනීම නොල් වෙන්නේ ශානස ඉතින් කිසියම් කෙනෙක්ගේ ඒ සක්කාය දිට්ඨිය නැති කරගත්තාම නේ සම්පූර්ණ වශයෙන් මොකද එහෙම කෙනෙකුට ඔකේ වෙන්නේම නැහැ. නමුත් අපිට යන ශානස මත මාන්නේ මම ඒක මෙහෙමත් ඒකත් එහෙමයි. ඔව් කෙසේවත් අද ඉසිය නැති වුණා සෝතපන්නෙල නැති වුණා අනිවාර්ය එමත් ස්වවත් නැති වුණා ඔබ වහන්සේ දැන් අපිට කියලා දෙනවා වගේ ශ්‍රුතමේ වශයෙන් ඕ අපි මේ ආසාදනක තියෙන දේ ඉස්මතු කරගෙන ඒ වෙලාවට මේ සිතුවිල්ල මගේ නෙමෙයි කියලා ඒක Tamanට වදයක් කරපදයක් බාධා කරගන්න එපා කියන එක තමයි ඔබ වහන්සේ අපිට කියලා දෙන්නේ නේද සෝතපන්න. වචිනාස්ක දැනෙන මේ වෙලාවට මොකද භාවනා මාර්ගිකට උනත් යනකොට යම් යම් ප්‍රතිඵල ලැබෙනකොට ඒවත් එක්ක අපේ සිත මුලා වෙන්න පුළුවන්. අවබෝධයේ තියෙන කෙනා සුතමේ ඥානියක් තියෙන කෙනා මේක මෙතනයි මේක බුද්ධ දේශනාවේ ඉන්න මෙහෙම තිබ්බා කියන තැනට ගලපද එයා දැක්ක ධර්ම මාර්ගයේ සත්‍යමත් කරගන්න නොදන්නා කෙනා ඇතම් වෙලාවට ඒ වගේ තැන්වල දිවිදේ තැන්වල ගිහිර තමයි යම් ප්‍රතිඵල වලට පත් වෙනවා කියලා මුත්‍යාද ප්‍රතිඵල බහගෙන ලෝකයක් මොනවාට පස් කරමින් යන ගමන එයා තුළින් හදා ගන්න පුළුවන්. ඒ නිසා එවැනි අර්ථයක් විශ්මතු වෙන්නේ අර තම නොදැන යන ගමනක්. ඒ කියන්නේ ආරම්භය හොඳට පටන් ගන්න නම් තිබ්බා වර සුතමේ ඥානය නැතිකම නිසා අවසාන ධර්මය කියලා වෙන ධර්මයක් ග්‍රහණය කරගන්න ඉතින් අර ස්වාමීන් වහන්සේ නම් ආදින දේශනා කරනවා අපි මොන දේ කරත් අවසාන ලැබෙන ප්‍රතිඵල බුද්ධ වචනයට ගැලපෙන්න ඕනේ කියලා. මේකද බුද්ධ වචනේ දැනගෙන සිටීම තුළ අපි දෙන්නට ලැබෙන වෙනස්කම් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. සාදු සාදු. එහෙනම් අපේ සයන්වන්ත මම චුට්ටක් වෙනස් පැත්තකට යයි දන්නේ නැහැ මේ විශ්වන්තයෙන් ඒ ආකාරයට මේ ධර්මයේ හැසිරෙන ධර්මයේ නිරත වෙන මේ උනන්දු ඇතිලා තියෙන මේ මෙතන ඉන්න මේ මට්ටමට ඉන්න මේ අපි වෙනින් කෙනෙක් ඊගාට දැන් මේකේ මම මේට වැඩිය යමක් මේ වෙනින් කරන්න ඕනේ කියලා කල්පනාවක් ඇවිල්ලා අපිට කොයි විදිහට තේරෙලා මේ සසරේ නැවත නැවත ඉපදිලා ඉන්න අපිට පිට වෙන්න තියෙන කතාවක් දැන් වාසිය ධර්මයට කිසිවක් නැහැ. අනාතයි අපිට මේ ජීවිතෙන් ජීවිතයට යන මේ ගමන තුල තියෙන්නේ මේ දුකමයි කියන තේරුම් දෙන්න මේකෙන් මිදෙන්න නම් මේ ලැබිලා තියෙන ඉතාමත්ම මේ දුලබ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතලා ඉතින් මතක් වුණා එකක් මම කලින් සින්දත් කොහද මම අර ඊබරු චිත්‍රපටයෙන් තමයි කරුණු ගන්නේ අද කියලා. එතකොට අර ආරණ්‍ය ඉඳන් ගමේ පන්සලට ආරහාමුදු යවනකොට තේ ලොකු හාමුදුරුවෝ කිව්වා මේ ආරණ්‍ය තරම් ලේසි නෑ මේ පොඩි හාමුදුරුනේ මේ ගමේ පන්සලට ගිහින් ඉන්නකොට මේට වෙදී මේ ගමේ අයත් එක්ක ගැටුම් වැඩි සම්බන්ධ වැඩි මෙච්ච ලේසි වෙන්නේ නෑ හිත පාලනය කරගෙන කටයුතු කරන්න කියන කාරණාව. ඒක සත්‍යයක්ම ඔබ අපේන්න තිබුණා. එතකොට ඒ වගේම එතකොට අපිට පේනවා ඒක කියලා ඒ වුණාට උපදෙස් දුන්නා. ඉතින් ඒ තින්දි වැඩිපුරම අසුභය අනිත්‍ය දෙලීමම පුරුදු කරන්න කියන උපදේශයක් ඇතුළේ කිව්වේ. ඉතින් මේ එතකොට ඒක එහෙම නැත්නම් මේ ගිහි ජීවිතේ එකම ඉන්නා කෙනෙකුට ගමේ පන්සලේ ඉන්න හඳුන්ටත් එහෙම නැත්නම් ගිහි ජීවිතේම ඉන්නා කෙනෙකුට මේක කොතරම් බාධා අපහසුකම් තියෙනවද? එතකොට එහෙමනම් කිසියම් කෙනෙකුට කිසියම් මොහොතකදී ඉතුනොත් එහෙම මම මේකෙන් ඊගාව පියවරක් අර ගන්නවා. මම මේකෙන් ඉවත් වෙනවා. ඉවත් වෙනා මේ මම මේ මාවත වඩනවා කියලා හිතුනොත් එන්න අපි අහලා තිනවා මේ දේව ශබ්ද කියලා සූත්‍ර දේශනාවක දෙවියන් වහන්සේ සාධකාර දෙනවා මේ සිතුවිල්ලට කියලා. ඊගාවට ඔව් ඊගාවට මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරනකොටත් උන්වහන්සේලා සාධකාර දෙනවා කියලා කියනවා. ඊගාවට ක්‍රියාත්මක කරලා ප්‍රතිපලයක් ගත්තම අනිවාර්යයෙන්ම සාධකාර කියනවා කියලා ශබ්ද තුනක් ගැන කියනවා සමහරවිට. එතකොට මේ ශරීරයත් එක්ක එහෙමයි. එතකොට ශානස් එන්නේ සිතුවිල්ල ඇතුණාම නම් යම් කිසි කෙනෙකුට ඒ සිතුවිල්ලට අනුග්‍රහ දක්වන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? හිතවත් වූ නෑද ඒවසඳ ඕන කියලා එකක් නෙමෙයි. එහෙම කරනවා නම් නේද ඒක මහත් කුසලයක් වෙන්නේ. මොකද අර චිත්තපදී ආයිසරයක් අර මේ පොඩි ඒ ආමුදු මහානෙන් ඉන්නකොට නංගිලා අම්මලා ඇවිල්ලා නංගිලා ඉතින් අඬනවා නේ අයියා ඒ මෙහෙම කරේ කියලා. ඒත් ඒ ආමුදු හොඳටම දේශනා කරනවා මේ සංසාරයේ තියෙන භයානක බව කියලා නංගි හැර ගන්න මේ කියලා දේශනා කරන මේක වැඩිදක්ම මේ ඒ ආශිර්වාදයේ අනුග්‍රහය උදව්පකාර කිරීම තරම් මහත් කුසලයක් නැහැ කිසියම් එක්කෙනෙක් හරි මේ සංසාර ගමන නිමාස කරන උත්සාහ කරනවා නම් කියලා. ඒයට අනුග්‍රහ කරන්න උදව් කරන්න කියලා. ඉතින් ඒක බොහොම ගැළපෙනවා කියලා හිතනවා සයන්ද? මම ඔබ වහන්සේගෙන් ඒ කාරණාව ගැන දැනගන්න කැමති සයන්ද? මොකද මේ අපි අතර ආන් ඉන්න කල්යාණ මිත්‍රන්ට වන් හැංගීම් නැති වෙන අවස්ථාවක් ඇති. පහදුලිය මේ නිවන ආරමුණු කරා කෙනෙක් ගමන් කරනවා නම් ඒ ගමන් කරන අයට පින්විතෙන්ට මේ බාධා කිරීම එයාලගේ හිත තුළ ඥාතිය නෙමෙයි කවුරු හරි වේවා මේ මාර්ගයට කෙලෙස් ඇති වෙන විදිහට බාධා ඇති කරනවා නම් ඒවා තමයි මේ අතුරු අන්තරායන් සිද්ධ කරනවා නම් ඒ තුළ ඒ බාධා සිද්ධ කරගන්න තමයි කියලා මම කල්පනා කරන්නට උනේ. මොකද ඒ බාධාව තුළ දැන් සමාජ යම් දවසක නිවන මාර්ගයට එන්න වෙන දවසක ඒ සමාන තවත් කෙනෙකුගේ සීකල් මාර්ගයේ වදන්නට යන මොහොතේ ඇති කළා වූ බාධාවන් අපිට බාහිර භෞතික ලෝකෙකින් වෙන විදිහකට ලැබෙන්න ගන්නවා. එතකොට දැන් අර ඔස්සේකින් කතා කරගෙන ඉතින් දුක්ඛ ප්‍රතිපදා මේ දාන්දා බින්නා දුක්ඛ ප්‍රතිපදා තිස්සා බින්නා සුඛ ප්‍රතිපදා කියන්නේ කතා කරගෙන ඉතින් මේ වහා අවබෝධ කරන සමහර අය ටිකක් අවබෝධ කරන ප්‍රමාණ කෙලවෙන. එතකොට දැන් ඒ වගේ බාධා ඇති කරගත්ත අය ඉන්නවා. තව කෙනෙක් වර්ණ කුසල් මාර්ගයට යමක් බාධා කරද්දී අම්මා වේවා තාත්තා වේවා ඒක මේ අපේ තියෙන මේ ලේ බැඳීම් ඒකට අදාළ නම් කවුරු හෝ වේවා මේ කුසල් මාර්ගයට යමක් බාධා කරනවා නම් ඒ බාධා කිරීම නිසා යම් දවසක ඒ අය නිවනට යමු වෙන වෙලාවක මේ කුසල් මඟ වඩන්නට යමු වෙන වෙලාවක එයාලට මූණ දෙන්න තියෙන අභියෝග වැඩි වෙනවා. එයාලට මූණ දෙන්න තියෙන කරදර බාධක වැඩි වෙනවා. ඒකට එයාලගේ ආධ්‍යාත්මික මාර්ගයේ ක්ෂේත්‍රයක මේ බාහිර ලෝකෙන් ගන්න තියෙන විඳින්න තියෙන දුක්කටළු කම්කටොළු වැඩි වෙනවා. සමහර අය ප්‍රියසේ ඇවිල්ලා මේ ප්‍රියසේ මා ධර්මයේ පැතිරලා කායික මානසික ප්‍රියයක් ලබන්නේ මේකට ප්‍රාප්තනකට සමහර අය කායික දුකත් ලබන්නේ මානසික දුකත් ලබන්නේ ඒකනට ඇවිල්ලා නිර්වාණය අවබෝධ කරන අවස්ථාව තියෙනකොට මේ මාර්ගයට මේ භෞතික රශ්මියක් යන්නේ බාධා ඇති කරගන්න ඒක ලොකු බාධක තමයි තවට ප්‍රවැත්තකින් පස් වෙනවා. එහෙනම් ඒක තමයි ඒ වගේ උසස් මානසික හත්යක් කරා ගමන් කරනවා නම් විවිධිතේ කියලා කියන්නේ හරියට මේ ලෝකේ හරන්නේ ඒක දැන් ඒ විවිධිතේ කියලා ගත්තාම ජීවන්දන සියල්ලම අතහැරලා දාලා ඒ ජීවන්දන නැතුව සියෝසේ මේ නිවන් මාර්ගය ගමන් කිරීමට මේ ප්‍රවේදී කම කියන එක පැවිද්ද කියන එක ඇති වෙලා තියෙනවා. විවිධ ජීවිතයේ කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන බන්ධන ඔස්සේම එකතු වෙනවා මේ නිවන් මඟ ගම අනුගමනය කරන්න ඕන පිළිසක් හැටියට තමයි විවිධ ජීවිතේ අපිට සකස් වෙලා තියෙන්නේ. ඒකෝද විවිධ ජීවිතේ පැවිදි ජීවිතේ කියලා කියන්නේ දෙකක් වෙන්නේ ඕන නෑ. පැවිදි ජීවිතේ පූර්ණ වශයෙන්ම අවධානය යොමු කරන ධර්ම මාර්ගයට සුසල් මාර්ගයට විවිධ ජීවිතේ ලෝකයේ තුළ ඉන්න ගමන් තමයි ඒ ලෝකයේ තුල ජීවත් වෙන ගමන තමයි ඒ ලෝකයේ තුල සත්‍යමත් වෙන ආධ්‍යාත්මික ලෝකයේ තුල සත්‍යමත් වෙන ගමන. ඒකේ ජීවිතය තුල ඒක ටිකක් අමාරුයි බැරෑරුම් සිද්ධ කරන්නේ. හද දැන් කවිද ජීවිතයක් වගේ උසස් තැනකට කෙනෙක් එන්න කල්පනා කරනවා නම් ඒ ජීවිතය තුල තියෙන බැරෑරුම්කම ජීවිතය තුල තියෙන සාරකත්වය ජීවිතය තුල තියෙන වටිනාකම ජීවිතය තුල දියුණු කළ යුතු වට කියන දේවල් සාක්ෂාත් කරගෙන තියෙනවා කියලා ඒකන බලලා ඒ තුළ දිනු විච්ච කෙනෙක් බවට පත් වෙන. මොකද අපිට දිවිගේ තුළ ඉඳගෙන අනිත් අය වෙනුවෙන් කැපවීමක් කරන්න බැරි නම්, තවත් කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අපේ සතුට කැප කරන්න බැරි නම්, ප්‍රේම මානසිකත්වයක් තාම අපි තුළ නැත්නම්, ප්‍රේම මානසිකත්වයෙන් තොර වෙන කැපවීමක් කරන්න දිවිගේ බැරි නම්, ඒ දිනකට පැවිදි ජීවිතේ ඇවිල්න අර මානසික පිළිබඳව තියෙන මේ අවධානය සම්පූර්ණයෙන් සිද්ධ කරන්න බැන්නට සමහර කෙනෙක් පැවිදි ජීවිතේ තුළ අපි නොහිතන කැපවීම සිද්ධ කරන්නේ. ඒ නිසා ජීවිතයක් කියලා කියන්නේ ඒ හැමදෙයක්ම සාර්ථක විය යුතු දෙයක්. ඒ තමයි ජීවිතේ දිහා ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඒ බලන ඒ ජීවිතේ තුළ තමයි වැඩේ මාර්ගයේ කොහොම එකක්ද කියලා බලන්න ඕනේ. තමයි ජීවි වත කියන එක සම්පූර්ණ වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍ය දේවල් ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙනකොට නම් ගොඩක් ඒ වගේ සිද්ධි අපි දකිනවා. අනිත් අය දෙමින් අනිත් අයගේ සතුට වෙනින් අනිත් අයගේ යහපත වෙනින් කැපවීම කියන එක ගොඩක් හදේ. සමාජයේ යහපත සමාජයේ යහපත කියලා කියන එක යුක්ති සාධකෝ අයුක්ති සාධකෝ සමාජයේ කැපේ දේවිනු අභිවෘද්ධිය තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන. එතකොට අනිත් අය අප කරලා සමාජයේ සතුට ඒ දේම බලාපොරොත්තු වෙනාම ඒ හිත තුළේ මානසිකත්වයේ තියෙනවනම් මොහොතකම අනිත් අය වෙනින් කැපවීමක් කරන්න පුළුවන්කමක් හිත තුළේ තාම දිනුනෙලා නැත්තම් සමහරවන් කෙටි උදාහරණයක් ගන්නම් බස් එකේ යනකොට සමහර හයිය හත්යේ තියෙනවනම් තවත් කෙනෙකුට ඒකට නැගලා ඒක හිතගෙන යන්න බැරි බව පේනවනම් ඒ මොහොතක අපිට අපේ පහසුවේ තකා ඒ අරකෙනගේ අපහසුවේ දිහා බලන අපේ පහසුවේ තකා අපිට ඒ ජීවිතේ දෙන්න බැරි මානසිකත්වයක් නම් තියෙනවා. අපි තුර පැවිදි ජීවිතය තුළ කරන්න ඒ කැපවීම උපරිම මට්ටමට දියුණු කරන්න බැරි වෙන නිසා ජීවිතය තුළ සම්පූර්ණ කළ යුතු වත ජීවිතය තුළ අනුගේ සතුට වෙනින් අපි කරනව කැපවීම අපි කටයුතු කරන විදිය දිහා බලලා ඒ බව සමහරට ත්‍රිස්තියක් දැනනවා. මගේ ජීවිතය තුළ මම සාර්ථකයි කියන ත්‍රිස්තිය සමාක දැනෙනවා නම් ඒ ත්‍ෘප්තිය මත පිටත පැවිදි ජීවිතයට අවධානය යොමු කළ යුතුයි. ජීවිතයේ දිහා බලනකොට ජීවිතයේ අදාළයි. ජීවිතයේ තුළ සතුටක් තියෙනවා නම් සමාන නිසා දෙලින්ද සමාන නිසා දරුවේ සමාන නිසා තවත් පිටක පීඩාවට පත් වෙනවා නම් ඒ ජීවිතයේ තියෙන විශාල මේ දුක පීඩාව කියන සමා දෙදරින් යනවා කියන එක තනෙන්නේ තමා ජීවත් වෙච්ච කාල පරිසරය තුළ තමා කලාවේ දේවල් නිසා තවත් දෙයක් පීඩාවටපත් වෙනවා නම් තමා දැක් වෙන තමා ජීවිතයේ තුළ ඒ දේව සාර්ථක නෑ කියලා. දැන් ඒ වගේ තන අවබෝධයෙන් බලලා නිරුද්ධ කරගන්න පුළුවන් කෙනෙක්ම තමයි පැවිදි ජීවිතයට පැමිණ යුත්තේ කියන එක තමයි වර්තමානයේ තෝරන අපි දකින්නේ. මොකද වර්තමානයේ පැවිදි කියලා කියන්නේ සාමාන්‍ය ඒ මාත්‍ය බලපු චිත්‍රපටයකට වඩා සංකීර්ණ එකක් වගේ අපිට තේරෙන්නේ. එහෙම ශානස වල එකම දෙයක් ඉදන් පැහැදිලි කරන ඕන ශානස එතකොට දැන් මේ විදිහට උපවාස ප්‍රතිපද ගැනීම එක වැඩි විදිහට ගැනීමක් දන්නේ මම. ඒ කියන්නේ මේ පර්ෆෙක්ට් එහෙම නැත්නම් බොහෝ නෙවෙඩි දිනේ කැටියට ඉඳලා පැවිදිකට ප්‍රතිපද පස්සනවා කියන එක ටිකක් අපහසු වගේ නිසා දැන් ජීවිතේ ඉන්නකොටම ඉන්නේ කාම ලෝකේ ඉන්නේ කාම ද්වේෂය කාම අතුව වැරදි කෙරලා තිනවා බොරු කියලා තිනවා කාමේ ඡන්දේ අතු හටු කරලා තිනවා ඒ ඔක්කොම කරපු කෙනා නෙමෙයි ඒ කරපු කෙනාට තමයි මේ මොනෑම දෙයක් කියලා සුතුමේ වශයෙන් දැනුමක් ලැබිලා දැන් එයා සුතුමේ වශයෙන් හරි මේ කල්පනා කරලා ඒ ඇතුල් වෙච්ච සිතුවිලි මගේ නෙමෙයි දැන් මේ මම කවුද කියලා තේරුම් ගන්න මම ඊගා ස්ටෙප් එකට යනවා කියලා කෙනෙකු හිතනවා නම් අර කරපු වෙච්ච දේවල් අතීතයේ ඒකේ මම නෙමෙයි කියන චිත්තයෙන් මේ ඒවා ඒක අතහැරලා ඊටු ටික යට යන්න හැකියාවක් තියනවා නේද කියලා වගේ මට හැඟීමක් තියෙනවා සර්. ඔව් එහෙම එකක් තියෙනවා තමයි මේ ජීවිතේ බාධා වැඩි ජීවිතේ කම්කටොළු වැඩි කියලා ඒ දේවල් නිදහස් කරලා බුද්ධමය විකාශයක් එක්ක ඒකනාට ධර්මයට ඇවිල්ලා දිනෙන්න පුළුවන්. හැබැයි හැමෝටම සාපේක්ෂව මාත්‍යයක කාර්කක සියවරක් වෙන්නේ නැහැ. මොකද පුද්ගලයේ විදිහේ පුද්ගලයේ විදස්ත්‍යයක් එක්ක ඒ හැමෝටම මේ ගමන එක විදිහට කාර්කක වෙන්නේ නැහැ නිසා කෙනෙකුට පංචශීලයේ කියන එකවත් ජීවිතය තුළ හරියට ආරක්ෂා කරගන්න බෑ කියලා කියනවනම් ඒක ඇත්තටම ඒක මුලවමකද ඒ දේ තියෙන්නේ තමා තුළ. ඒ සීලයේ කියන වචන ප්‍රතිපත්තිය තියෙන තමා තුළ ඒක බාහිර ලෝකයට ගලපලා ජීවිතයේ පංචශීල බොරු කියනකින් තවම වෙන්නේ බෑ කියලා කෙනෙක් කියනවනේ ඒ කෙනාට ඒ ජීවිතේ නැත්තේ තනසීම නැතේ පැවිදි ජීවිතයකට ඇවිල්ලා එතන මහාවිද්‍යුත් විශේෂත්වය කියලා ආරක්ෂා කරනවා කියන එක සම්බන්ධව ටිකක් අපි දෙපාරක් කිව්වේ ඒක අර දෙදින විශ්වාසයක් තියා හිත ගමන් එකපාරට ධර්මයේ හරයව කියලා තියෙනව අවබෝධයක් එක්කම මේක කළ හැකි කියන දුඩතර දැඩි අදිස්ත්‍රාණය වෙන කෙනෙකුට ඒක කළ හැකි වෙන පුළුවන් නමුත් සමස්තයක් හැටියට හැමෝටම මේක කළ හැකි කියන එක මේක අපිට හිතා ගන්නම ඕනේ මොකද පුද්ගල විවිධත්වයක් තියෙනවා ඒ පුද්ගල විවිධත්වයක් එක්ක ධර්මයේ ඒ පුද්ගලට ගැලපෙන ක්‍රමයකට තියෙනවා ඒ ක්‍රමය හඳුනා ගන්න වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කළ විපස්සනා ඥානෙ සමාරෝධ කියන සම්බන්ධයෙන් සමාහට ගැටේක සුදුසුම පියවර මොකද්ද කියන එක නිගමනය කරන්න ඕනේ. සමාමයි සමාධිහා බලලා තමයි ඒක තීරණය කරන්න ඕනේ. අනිත් අයගේ මේ නිගමනය බලලා ඒක තීරණය කරන්න අමාරු. සමාධිහා බලලා සමා තීරණය කරන්න ඕනේ. සමා කළ යුත්තේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද කියන දේට බාහිරින් නිගමනය කරන්න බෑ. අපිට පොදු න්‍යායක් අදලා මේ න්‍යායයට හැම කෙනෙක්ම ආවිතේ ඉස්සර අපිට ඉදිරිපත් කරන්න බෑ මහත්තයා. එහෙම ඡාන සාදු මම එකම එක ප්‍රශ්නයක් අහව සවන්වස් කල්ලාන විසින් අනිත්‍ය යොමු වෙනවා මොකද මේ ප්‍රශ්නේ ඔස්සේ අනිත්‍ය සාකච්ඡා කරන කෙනා මම හිතන්නේ පෙර කතා කිව්ව කොටස් ගැන බොහෝ පැහැදිලි කිරීම කෙරුණේ ඉඳා ඒක පැත්තට නවත් යන්න ඕනේ නමුත් දැන් මම අතුරු ප්‍රශ්නේ සමග සාකච්ඡාවට එන්න පුළුවන් කල්ලාන විසින්ට සවන්වස් දැන් අපි මේ ඒ කිව්වා වූ පුද්ගලයාම ඒ කියනවා වූ தත්ත්වය මතම අපි මේ අපේ ඒකාන පරමාර්ථය වෙන්නා වූ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන මාවතේ මේ යොමු වෙන්නේ. එතකොට සයන්වාංශ මේ දුක්ඛ සත්‍ය කියලා කියන මේ දුක කියන දේ දැන ගැනීම. දුක කියන දේ දැන් මේ අපිට ඇත්තා වූ ලෙස දුක් ආදී දේවල් නිසා දුක ගැන අවබෝධයක් නැතුවා නෙවෙයි. එසේ නමුත් සයන්වාංශ මේ තථාගතයන් වහන්සේ ආර්ය සත්‍යයක් හිතේ දැකපු දුක්ඛ ආර්ය සත්‍ය සහ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ වෙනස පැහැදිලිව දැනගන්න එපේ. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන දේශනාවන්ස මේ ජීවිතයේ මේ මේ මට ලැබෙන දුක පමණක් නෙවෙයි මුළු සමස්ත සබ්බ සත්‍යයාටම ලැබිච්ච දුක ගැන කියනකොට වෙනත් මේ භූමිතල වල ඉන්න සත්වෙන්ට පවතින දුක ගැන පිළිබඳව අවබෝධයක් ඇතුවෙක එන්න සයන්වාසන්නේ මේ පිළිබඳව තමයි අපිට කියලා දෙන්න සයන්වාස එවන් සම්මසන. ඒ කියන්නේ ආර්ය සත්‍ය සහ ආකාරය. ඔව් ආර්ය සත්‍ය සහ දුක්ඛ සත්‍ය පිළිබඳ වෙනස හඳුනාගෙන කෙනෙකු දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නම් ඔහු විසින් කෙසේ ධර්මයේ චින්තාමේ ඥානය වැඩි යුත්තේ. සතුමේ ඥානයේ චින්තාමේ ඥානය දක්වා ගෙනියන විදිහ කෙසේද කියන්නේ. පැහැදිලි මාත් මේමයි දුක කියන එක දැන් තථාගතයන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය ධර්මයේ විද්‍යා කරනකොට දැන් ලෝකීය බලනකොට අපිට පේනවා දැන් ප්‍රති කෝපමන දුකයි දුකයි කියලා සමහර තැන්වල අපි මේ දුක කියන වචන අපි හත්පත් කියලා කතා කරන මේක දුක තමයි කියලා කතා කරන තරත් ඒක සමහර තැන් තියෙනවා ඊටමත් ප්‍රකෝප භෝගී ඒ දුක කියන සාහසෙන් කරලා දෙන්නේ බොහොම සබ සංසප්තට දිවත් වෙන අය මේ ලෝකවලක් තියෙනවා දිව්‍ය ලෝකවලක් තියෙනවා ඒකට ඒ ඇයට ඒ දුක කියන එක සාමාන්‍යයෙන් කතා කරන්න බැදෙන මේ මුළු ලෝකෙම ගත්තාම තථාගතයන් වහන්සේ විග්‍රහ කරන මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන මේ අවිකතෝ ධර්මය මුළු සමස්ත විශ්වයෙන් පවතින සියලු ජීවීන්ට අපගේ මොකද තථාගතයන් වහන්සේ වෙනස් කළ නැහැ සත්‍යයක් තමයි ලෝකෙට පේන්නේ. ඒකයි අර අපි සඳහන් කරන බුදුරජාණන් වහන්සේ සුභවාදයක් නෙමෙයි අසුභවාදයක් නෙමෙයි උන්වහන්සේ දේශනා කරේ අසත්‍යවාදය කියන එක දේශනා කරන මේ සලෝකේදී සුභවාදයෙන් බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ නැත්නේ ලෝකේදී අසුභවාදයෙන් බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ නැත්නේ තථාගතයන් වහන්සේ අපිට පෙන්නේ මේ ලෝකේ වෙනස් කළ නොහැකි ධර්මතා තියෙනවා මේ ධර්මතාවය අවබෝධ කරගන්න කියන්නේ විපදෙනවා කියන එක ලෝකේ වෙනස් කළ නොහැකි දෙයක් ඒ විපදෙනවා සත්‍ය මරණයට පත් වෙනවා කියන එක වෙනස් කළ නොහැකි දෙයක්. ඉපදෙන සත්‍ය මරණක ප්‍රත්‍යනත් මේ අන්තර කාලය තුළ විවිධ වෙනස්කම් වලට ප්‍රධාන වශයෙන් ලෙඩ වෙනවා කියන එක මොනතරම් තැන් තිබ්බත් මොනතරම් සුකෝඩ් හොදි වෙනවා මේක වෙනස් කළ නොහැකි දෙයක්. ඒ වගේම ජරා ජීර්ණ වෙනවා කියන එක ප්‍රියංගෙන් වෙන්නනවා කියන එක අප්‍රියන්න එකතු වෙනවා කියන එක කැමතිදී නොලබෙනවා කියන එක මේකේ මේ නාම වශයෙන් සඳහන් කරපු මේ හේවල් මේ දුක නැමැති දෙය මේ නම් වශයෙන් කියපු මේ දේවල් මේ ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. දෙවියන්ට වෙනස් කරන්න බෑ. දෙවියන් තුළ පවා මේ දේවල් තියෙනවා. බ්‍රහ්මයා තුළ පවා මේ දේවල් තියෙනවා. ඒ අය තුළ පවා මොහොතක් සහසා වෙනස් වෙන බවක් තියෙනවා. අපිට මේ ජීවිතේ ඉඳන් දිව්‍ය ලෝකේ දිහා බලනකොට අපිට තේරෙන්නේ දෙවියෝ ඉපදෙනවා මැරෙනවා කියන දෙක විතරයි හඳුන්නේ. ඒ අන්තරය තුළ යමක් හඳුන්නේ කියලා ඒ ඉපදුනා වූ දෙවියන් මරණ මොහොත දක්වා මේ සත්‍යය දක්වාම ඒ පැවතගෙන යන දේ තුළ ඒ මොහොතක් පාසාම වෙනස් වෙන ස්වරූපයක් එක්ක ඒ ව්‍යාධිය කියන එක. ඒ වගේම මේ මොහොතක් පාසා වෙනස් වෙන ඒ රූප කාය ඒ පංච උපාදානස්කන්ධ ස්වරූපයෙන් තමයි මොහොතක් පාසා ඒ අය ජරාව කියන දුක විඳින්න කරනවා. ඒ වගේම මේ මොහොතක් පාසා ඒ අය ප්‍රියංගෙන් වෙනවීම කියන දුක විඳින්න කරනවා. අප්‍රියම එකතුවීම කියන දුක විඳින්න කරනවා. මේ අතුලමහත් සමස්ත ලෝකෙම ගත්තාම අසඤ්ඤතලයෙන් අසඤ්ඤපත්යෙන් පරව මෙකිනේ එතනේ ඒ සංයව විරහිතව කටයුතු කරත් ඒ අය තුල පවන්නේ දෙක කියන එක සකස් වෙනවා. මේක කවදාවත් කාටවත් වෙනස් කළ නොහැකි දෙයක්. මිලියන ගණන් කෝටි ගණන් බිලියන ගණන් අපි ආපස්සට අතීතය හොයාගත්තත් ඒ අතීතය තුළ ඉතිරි නොයන සත්‍යය කියන මේ සෑම සත්‍යයකම වින්දනය කරලා තියෙන මේකම තමයි. අනාගතේ වර්තමානය තුළ ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම වින්දනය කරන්නේ මේකම තමයි. වා අනාගතේ තුළ මේ පහළ වෙනවා නම් ඒ හැම කෙනෙක්ම වින්දනය කරන්නේ මේ දෙකම තමයි. ඒ වගේම අතීතයෙන් බුදු කෙනෙක් පහළලා අවබෝධ කළා නම් ඒ මේ දුක්ඛාරේ සත්‍යයම තමයි. වර්තමානය තුලත් වෙන අනාගතය තුලත් වෙන. ඒ කියන්නේ දුක කියලා කියන එක අපි මේ කතා බහ කරන මේ සාමාන්‍ය ලෝකයේ පවතින දෙයක් නේද? තථාගතයන් වහන්සේ පෙන්නන මේ දුක්ඛාරේ සත්‍ය මේ ලෝකයේ කිසි කෙනෙකුට වෙනස් කළ නොහැකි දෙයක්. අපි සාමාන්‍ය දුක දුක කියලා කතා කරාට අපි තුල තියෙන අවිද්‍යාව සමගත දුක පිළිබඳ අවබෝධයක් අපි දැන් කෙනෙක් මැරෙනකොට කියනවා මේ මැරෙනවා තමයි. අනේ මේ ලෝකේ දුක මේක වෙනස් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ කියලා මේ කතා කරනවා. මේ කතා කරන්නේ අර අපි දකින දේ තුළ අපි අහපු දේ තුළ අපි ගත්තා වූ අනුභවය. අනුභවය කියලා කියන්නේ ඒකට අනු ලබා ගත්තා වූ අවබෝධය. ඒකට අනු ලබා ගත්තා වූ අවබෝධය. ඒකට අනු තමාන්තරින් ගත් අවබෝධය එන්නේ. ඒකට අනු ගත්තා වූ අවබෝධයට අනු අපි මේ ලෝකෙට නිස්පේදෙනවා. මේක ඇත්තටම නිමිතන නිමිත නමුත් ඒ අපි කතා කරන දෙකට වඩා අපි කතා කරන විග්‍රහ කරන අපි තේන්නේ අපි ලෝකයට විග්‍රහ කරන දෙයට වඩා බාහිරතුන් වහන්සේ මේ දෙන්නට මේ ලෝකයේ තුල මේ පවතින ශ්‍රේෂ්ඨ ආර්ය සත්‍ය ධර්මය කවදාවත් ඒක ප්‍රේක්ෂණය දෙවිවට එහා ජීවිත දෙයක් ඒ කියන දේ එහාට ගියාස් කියලා කියන්නේ වෙන විදිහට නිසා නෙමෙයි මේක කාටවත් වෙනස් කළ නැති දෙයක් මොනතරම් දියුණුවක් සාක්ෂණින් දියුණුවක් ශ්‍රේෂ්ඨ තැන් වලට ගියා මේ කියපු දේවල් තාම වෙනස් කරන්න බැරි කියලා කියනවා ඉදීම ප්‍රයෝජන වාරණයක් දරවට පස්සෙමත් ලැබෙවීමක් කියන මේ කාරණා කාටවත් කරන්න බැරි වෙනවා කියන එක ඉතින්ද වම්පන් කරන් බෙහෙතක් හොයා ගන්නට විතර හස්පස් වෙනස් රෝගයක් ලෝකයේ තුලින් මත වෙනවා. මේක තමයි ලෝකයේ තුල අර අවිතතේ ආරිස් දික්කාරී සත්‍යයේ තියෙන ස්වરૂපය. මේ රහතන් වහන්සේලා ඉතින් අවබෝධ කරන්න අවදය, බුදුරජාණන් වහන්සේලා ඉතින් සාක්ෂාත් කර ගන්න අවදය, නුවණින් දැකලා තේරුම් ගන්න අවදය. ඒ නිසා අපි උනත් යම් දවසක නිවනට පත් වෙනවා නම් එදාට අවබෝධ කරගන්නේ මේ උතුම් ආරිස් සත්‍යම. හැබැයි ආ උතුම් ආරිස් සත්‍ය කරා දුක්ඛාරිය සත්‍ය කරන්නේ පිටම නිවනම පවතින මේ සාමාන්‍ය දුක පිළිබඳව මේ අවබෝධය අපතේ තිබිය යුතුයි. ඒක පිළිබඳව පැහැදිලි කිරීම මේ විදිහට තමයි මම දෙන්න කරන්න ගන්නේ. සාදු සාදු සාදු සත්‍ය ස්වාමී මේ සමහෙන් සල් සල් වේ මම ඉතාම ගෞරවයෙන් කල්යම් විසින් ආයෝජන කරනවා. හොස්තාදී නාස් කල්යම් විසින් දෙක දෙන්න සාකච්ඡා කරනවා. කල්යම් විසින්ට දැන් අපි කතා කරපු මාතෘක අපි මොන ඔස්සේ සාකච්ඡාවට එළඹෙන අවස්ථාවක් තියෙනවා. මම කියන තමයි ස්වාමීන් වහන්සේ හොඳයි මම උත්තරයි ස්වාමීන් වහන්සේ අපි වහන්සේ ඉස්නාව තමයි සවදාන වාදිනික බොහොමකින් ඒ කර්ම වත් කරාට ස්වාමීන් වහන්සේ මේ සතියත් සම්පජඤ්ඤයත් මේකද යොමු කරන ස්ථාවරකින් කියන අපිට හැදි කරලා තියෙන අභ්‍යාසයේ තියෙන්නේ යම් කිසි දෙයක් ගැන හිතනකොට තමන්ගේ ආශ්‍රව වැඩි වෙනවා නම් ඒක අයෝනිකෝ මොන ස්ථාරයක් ඒ වගේම සමන්ගේ සිටි ආශ්‍රය දුර වෙනවා ඒක සිද්ධි සිටින එක යොමුකමස්තාවය කියලා එයා සම්මා සිටි එකට මම එකක් දෙකෙන් ගැලපිලා යනවා කියලා හිතනවා. සම්මාසේ සතියක් සම්පජඤ්ඤයක් යොමුකමස්තාවයක් කියන එක වෙනවා නිසා බොහෝම සිද්ධෙන් යන බව තමයි අවදි වෙන්නේ. වචන වල සිතුනට සම්පජඤ්ඤයේ කියන එක කියාස්ස ආරම්භ සම්මාසයේ අපි කියෙන් ගන්නවා. ඒක සම්පදන්නේ කියන එකෙන් මහත්ය පැහැදිලි වෙන්නේ සතිය තුළ වර්ධන ස්වභාවය. සතිය කියන එක වර්ධනය වීමත් එක්ක ඒ තුළ මනස ප්‍රගුණ වෙන පටන් ගන්නව නැවත නැවතත් ශේෂුල ප්‍රගුණ වීමත් එක්ක මේ මනස තුළ ඒ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙනවා. සතිය කියන එක. සතිය කියන එකට අපිට ඒ අවස්ථාව හදන්නේ ශ්‍රද්ධාව කියන එකෙන්මයි. ශ්‍රද්ධාවෙන් සීලයෙන් තමයි මේ සතිය කියන එක පෝෂණය වෙන්නේ. ශ්‍රද්ධාව සීලය කියන දේ යම් කිසි කෙනෙකුට නැත්තම් ඒ ශ්‍රද්ධාව හා සීලය තුළින් කෙනෙකුගේ ජීවිතේ පරිපූර්ණ නැත්තම් ශක්තිමත් නැත්තම් එයාට සතිය කියන එක පිළිබඳව එයාට අවබෝධයක් තියෙන්නේ නැහැ. සීලය කියන එක පිළිබඳව එයාට එච්චර පැහැදිලිමක් ඇති වෙන්නේ නැහැ. ඒකතර ඒකනම් මේ ඒ පිළිබඳව අවබෝධයක් වෙන කරන්නට ප්‍රධානම හේතුව මොකද අර යාර ප්‍රවෘත්ති ශ්‍රද්ධාවක් නේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නේ සසර දුක පිළිබඳ වැටහීමක් නේ අසුතමේ ඥානයේ කෙනෙක් ඒ ඒතුලින් නැතව මොදෙන් එයාට ඇත්තනේ එනිසා යා ආ වේලාවම එයාට ඕන විදිහට තමයි එයා කල්පනා කර කර යන්නේ පිටිවිල තියෙනවා නැති වෙනවා එයාට ඒ වගේ දානක් නේ නමුත් අර ශ්‍රද්ධාව සීලය මත පදනම් වූ ශ්‍රාවකයා ඒ තුලම එයා දක්ෂ වෙනවා සීය පිළිපදවා ගන්න එයා යමක් කරේ නුව ඒ අවදානෙ මුකරන්නේ ආ සිදුවීම් හඳුන ගන්න සිත්කය මේ හැම දෙයක් පිළිබඳව මේ මානසික යොමු කරනවා ඒ මානසින් දකිනවා හඳුන ගන්නවා ඒතර ඒ සිදුවීම් සවදරට ප්‍රගුණ කිරීම නිසා නිරේතුරුවන් ප්‍රගුණ කිරීම නිසා මේ සෙල්ල සඳහන් කරා ඕනම දෙයක් මත නැවත නැවත මේ සිත ප්‍රගුණ කිරීම නිසා ඒක පැහැදිලිවම මේ සිදු වෙනවා දැන් අපි හිතන්නකෝ දෙයක් ගැන දැන් මොන හරි දෙයක් අපි නිතරම හුරු වෙන හැම වෙලාවම මේ නේ ඒක ප්‍රශ්නයක් බවට පත් කරගන්න. ඕනම දෙයක් කියවහම අපි ජීවිතය තුළ තෝරු දෙන ඒක ප්‍රශ්නයක් කරගන්න ප්‍රශ්නයක් කරගන්න කියලා කියන්නේ නේ. ඒ කියන්නේ අර තර්කයේ තියෙන තැනට මනස දෙන්න ගොඩක් අය ජීවිතය තුළ අපි දැකලා තියෙන මනස සකස් වෙන්න. ඒක තේරුවේ ධර්මයේ හොත් එතකොට අර පුරුදු මානසිකත්වයටම යනකොට තේරෙන්නේ නැහැ නේද කොහොමද? මේුණා මේ කොහොමද? කියලා ඒක විමසෙන්න එක ගොඩක් වටින නමුත් ධර්මයේ සඳහන් වෙන ඕනම දෙයක් කරා ඒකට ධර්මයේ තුලමත් මෙන්න කරගෙන යන තුලින් කියන්නේ කිසිදු සීමාවක් තියෙන ඒ සීමාව පෙන්වන්නම ඒක ධර්මවත් ප්‍රධර්මය වෙනවා පරිපාලන සර්කාර දෙල්ලින් වලින් මිසක් නැත්නම් වලත් ඒක වාර දෙන නිසා ධර්මයේ තුලක් දැන් සීමාවක් තියෙන ඒ සීමාව ඉක්මවා අපි ආරම්භයේදී හිතන්නේ ගියත් අර දිවි ඇර අපි සාමාන්‍ය ලෝකයේ තියෙන කිසිදු විද්‍යාවන් ආදාරද්දී අපි දකින්නා වූ කාර්යමය ස්වරූපේම එහෙම දෙන එකපාරටම මේකට දැලක කොහොම වෙන්නේ ඒකත් එක්ක යන්නේ අර්ධද නිර්මාණය. ඒකෝර හිතේ පුරුදු නැති නේද? ඒකද ඒකත් කියෙන්න දැකලා අපිට ඒකත් වලස ගන්න පුළුවන් නම් ඒ වල නැවතනවා එකපාරක් කරනකොට ආයෙත් අර විදිහටම නැවතත් හිත තුළම අර නොසන්සුන් බව ඇති වෙනවා. මෙන්න මොනවා මෙහෙම වෙනවා. මෙන්න මොනවා මෙහෙම වෙනවා කියලා අර නොසන්සුන් බව නැවත නැවතත් මේක මෙහෙමයි කියලා අවදෝදින් දැකමින් අර නොසන්සුන් බව නැති කරන එයාගේ හිත කාලයක් යනකොට ඒකට හුරු වෙනවා. ඕනම දෙයක් වෙන්න තමයි. ඒතර සිහිය වෙනවා. මේ පිට යන වාරයෙන් දැන් නැවත නැවත හිත පිටව ගැනීම තුළින් නැවත නැවතත් ප්‍රගුණ කිරීම තුළින් ඒක වර්ධනීය ස්වරූපයක් බවට පත් වෙනවා. ඒ වර්ධනීය සිහියේ වර්ධනීය තත්ත්වය තමයි සම්පජඤ්ඤය කියලා හඳුන්වන්නේ. සම්පජඤ්ඤ සතිය ඒකම තමයි දැන් මූලික අවධිය තුළදී අපිට කුසල අකුසල හඳුනගෙන අකුසලය ප්‍රහාණය වෙන විදිහට කුසලයේ දිනන වෙන විදිහට යෝනිස්ස මනසිකාරයේ වෙදෙන් දෙන්නේ අවස්ථා දෙක තුන වෙන අර විදිහට නිරේතුරුම ඒ සතිය දිනු කරමින් කටයුතු කරන කෙනා තුළ ඒ සතිය සම්පජඤ්ඤ එන්නේ වර්ධනය වෙන නිසා එයාට ශ්‍රීලංක මාස ශ්‍රීලංක අවුරුද්ද වෙනකොට ක්‍රමක්‍රමයෙන් යටි නුවන් විමසීමේ අවස්ථාව වර්ධනය වෙනවා වැඩි වෙනවා කාලෙ පාර මොල් සමය තුළ දවසට දෙපාරක් තුන් පාරක් එකතු වෙන කාලයක් නුවන් විමසීම අර විදිහට සිය දියුම් කරමින් කටයුතු කරපු ශ්‍රාවකය කාලයක් යනකොට එයාට මුළු දවසම සිහිනෙන්න පුළුවන්කම ලැබෙනවා තවදුරටත් ආධ්‍යාත්මික ජීවිතයක යොමු වුණාම එයාට සිතුවිල්ලේ ආරම්භ ඉඳන් ඒ සිතුවිල්ල පැවතිලා නැති වෙලා යනකම් තමයි සිහියෙන් දකින්න තරම් එයාගේ සිහිය, එයාගේ නුවණ, එයාගේ සිහිය පැවැත්වීම. සිහිය පැවැත්වීම. සම්පජාන්‍ය කියන මන්ත්‍ර වර්ධනයේ ස්වරූපික ඒ සිහිය පැවැත්වීම. එයා තුළ වර්ධනය වෙනවා. මේ ඔක්කොම එකට තියෙන ධර්ම වෙන වෙන දාපි වර්තන වශයෙන් ගත්තාම තමයි ඒක අපිට වෙන වෙනම පේන්නේ. නමුත් ඒක බාහිර කේතවලින් ගත්තාම ඒ ඔක්කොම එකට පිළිගන්න. සත්බෝධයන් ධර්ම ගත්තාම වචන වශයෙන් දෙවිදයි. නමුත් මේවා මේ භාවිතයේ තුළින් අපේ මනිත තුළ වැඩි යන ධර්ම. අභිධර්මයන් කියලා බලනකොට ඒක ඇත්තනම් මේ ප්‍රෝබන සත්‍යයක් හැටියට නම් කරා. ඒ වගේම මේ මිච්ඡා සත්‍ය කියන එක ඇත්තම සදාන් වෙනවා සම්මත ධර්මයේ පැහැදිලි වෙනවා. මිච්ඡා සත්‍ය කියලා සත්‍ය පැහැදිලි වෙනවා. මිච්ඡා සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ වැරදි දෙයක යොමු කරලා ඒ වැරදි දෙයක ලැබෙන දැන් අකුසලය සමාපත්තියකුත් තියෙනවා. එතන මේ දැන් බලන්න සින්නතුන්ගේ හිත තුළ දැන් ඉතින් කාරණේ කෙලෙස් තියෙන විදිහ වෙනම මහත්ක දැන් සම්හාර ජීවිතයෙන් මට මේ ඒකේජී ස්වරූප මට පැහැදිලි මට පේන්නේ නේ නමුත් ඔබට පේන්නේ ඔබේ හිත තුළ වැඩි වෙන ඇති වෙන මොන අපසලයේද කියන එක ඔබට පේනවා බලන්න ඔබට අවධානය යොමු කරලා සමාජ ආධ්‍යාත්මික දිහා බලන්න බලනකොට ඔබට පේනවා සමහර වෙලාවට එතුන් තුනේ විෂය අනුන්ගේ සැප දකිනකොට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා කියලා සමහර තේරෙක සමහර තේරෙනවා මාන්නය සවතිනවා ඒක වර්ධනය වෙනවා කියන එක තමයි දැනෙනවා ඊළඟට රාගයක් හරි ද්වේෂයක් හරි මොනවා හරි දෙයක් මේක වැඩි වෙන දැනෙන තමාට තමාට තමයි තේරෙන්නේ තමාට වැඩි වෙන දැනෙන අපතේ මොකද්ද කියලා දැන් මේක ඔයකින් මුතින් තෝරගන්න හැමෝම මේ ශ්‍රවණය කරන්න තෝරගන්න බලන්න මේක හිත තුළ දැනෙන්නේ යන විදිය බලන්න දැන් මම කෙටියෙන් කතා කරන්න දැන් මොන තරහක් කියන එකට ආපාවම ඒ තරහ හිත තුළ ඇති වෙනවාම අපේ තරහත් එක්ක වැරදි සිතිවිල්ල ලැබෙනවා වැරදි මේ හැඟීමක් එක්ක වැරදි සිතිවිලි සමුදායක් එක්ක අපේ පිළිබඳ විචිතයනකොට අවසාන මේක කෝපය වෛරය මේ ඒක උඩින් තලයට යනානම් කලාපෙලින් මේක කායික වාචික මානසික කියන මේ ආකාර පිළිමින් ක්‍රියාත්මක වෙන තත්ත්වෙට මේ ත්‍රිවිධ සිතිවිලි වේගයෙන් වර්ධනය වෙනවා. ඒකට සම්බන්ධයට කායික වශයෙන් වෙනස්කම් සිද්ධ වෙනවා. අපි ආයෙත් කෙනෙක් අපිට එකපාරටම දැන්නම ඔබ නිකන් ෂොක් වෙනවා වගේ වෙනවා. මේ වෙන අපි එකදී අපි කියලා බලාගෙන මේ මනුස්සයා මට දැන්න මට මෙහෙම දෙයක් කර මට මොන අපහාසයක්ද සිද්ධේ. මේ විදිහට විකිත නිකන් එන්නේ මනුස්ස විවාහ කරගෙන. ඒක හොඳම අවස්ථාවක් මේන රැක් වෙනවා. අවමානීයෙන් කල්පනා කරන මිනිස්සු මම ගැන මොනවා හිතයිද අර අරසත් එක්කම එක එක පැති වලින් අපි හිතනවා හිතන්නේ හිතන්නේ අපි ඒක තුරම දැක ගන්නවා අපි දන්නේ නැහැ අවසානයේ අපි ඒ අපතලයේ තුළම සමාපත්තිගත වෙනවා එහෙමද කියන්නේ ඒ අපතලයේ තුළම මේ අභ්‍යන්තරේ කරා ගමන් කරන ඒ අපතලයේ තුළම සංසිඳනා නෙමෙයි ඒක සංසිඳීමක් වගේ ඇතිවන්නා වූ නිසා සමාධියක් දක්වාම ගමන් කරනවා ඒ අපතලයේ කියනක ඒ විදිහට ගමන් කරලා අර මිත්‍යා සමාධිය කියන තැන දක්වාම වර්ධනය වෙනවා. වෙන තත්ත්වයකට මේ ධර්මයේ හිත තුළ තියෙනවා. ඒකට යම් කෙනෙකුට මේ පැත්ත දැකලා ඒ වෙනා කෙනෙක් පැත්ත අවබෝධ කරගෙන අනේ අපතලයේ වර්ධනය වෙන ස්වરૂපයටම සාපේක්ෂව පිටලේ දිහා බලනවා. ඒ පිටලේ වර්ධනය වෙන විදිහට කල්පනා කරන්න දැක්ක වෙනවා. මොකද අපේ ඒක අපතලයේ කියනකට ඒක ඔටෝමම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. කුසලයේ කියන කීපදී වෙනුනේ අපි ආයතයෙන් අපි එක්කතර යොමු කරනවා. එතකොට අපසලයේ අපි අත්විඳින අපි හිතේ සමාපස්ති ගත වෙන්නේ යම් ඡේද. කුසලයට අපි අවධානය යොමු කරන්නට ඕනේ. අපිට අපේ හිතේ දෙවෙන වෙන අපසලයට සාපේක්ෂවම. මොකද අපිට තේරෙනවා මේ අපසලයේ දෙවෙනි මේ විදිහටයි කියලා. ඒක ඒ විදිහටම කුසලයේ පැත්තට නඳුරු කරන්නට දැක්වෙන්න ඕනේ. ඒක පැහැදිලිවම එකක් දිස්කින් ආරම්භලා මෙච්ච සමාධිය දක්වාම දියුන වෙන අපසල් ක්‍රම වේද වැරදි මාර්ගයක් මෙච්ච ස්වරූපය මේක හැදෙලි වෙන මේ ධර්ම මාර්ගය තුළ ගන්නවා එතකොට ඒක ඊට සාපේක්ෂ ඊට වෙනස් විදිහකට ආරම්භලා සම්මා තැන ඉඳන් ආරම්භ කරලා සම්මා දිට්ඨියට විකාශනය වෙන ලෞකික ලෝකෝත්තර කියලා ගත්ත උත්තරීතර මාර්ගය ධර්මය තුළ විඳිනවා ඒක මෙච්ච සතිය මෙච්ච සමාධිය කියනවා විතරක් නෙවෙයි ඒ අංග අටම මිත්‍යා ඥාන මිත්‍යා විමුක්තාදී වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටි විග්‍රහ වෙනවා මහත් අත්තරී පිළිතුරු සූත්‍ර දේශනාවේ මේ වචන වලින් වගේ හඳුන්වලා තියෙනවා මම ඔබට පැහැදිලි කරගන්න ඕනේ මේ වැරදි විදිහට හිතේ තියෙන ගමන අවසාන ප්‍රතිඵල මිත්‍යා ඥාන මිත්‍යා විමුක්ති වගේ මිත්‍යා වූ තනස්මය අපිට නැවත නැවත ලැබෙනවා සයිනස් වහන්සේ සඳහන් කරන්නේ අකුසල සමාපත්තිය මේ ඉබේ සිදු වෙනවා. නමුත් මේ කුසල සමාපත්තියට කෙනෙකු උනන්දු වෙන්න ඕනේ කියලා. සයිනස් මේ ඇයි මේ අකුසල සමාපත්තිය ඉබේ සිදු වෙන්නේ? ඒ පිටපස්සේ තියෙන ධර්මතාවය මොකද්ද? ඒ පිටපස්සේ තියෙන ප්‍රධානම ධර්මතාවය තමයි මහත්තයා මේ ලෝකයේ තුල මේ හිත සකස් කළා කියන්නේ ගොඩාක් දුරට අකුසලයට නැඹුරු වෙන විදිහට මේ ලෝකයේ තුල අපිට උදව් දෙන්නේ අපි දකින දේ තුළ, අපි අහන දේ තුළ, අපි හිතන දේ තුළ, අපි මේ කතා බහ කරන දේ තුළ, අපි විඳින දේ තුළ මේ හැම දෙයක්ම මේ ලෝකයේ සකස් කළා කියන්නේ අපි කුසලයේ යොමු කරන පැත්තට නෙමෙයි, අකුසලයේ යොමු කරන පැත්තට. මේ සංසාරය පුරාවද මේ අවිද්‍යාව තෘෂ්ණාව කියන දෙක පදනම් කරගෙන මේ සංසාරය පුරාවට අපි මේ ගමන් කරේ ඔන්නෙ හේතු පදනම් කරගෙන. ඒක මේ අවිද්‍යාවෙන් වැයලුත් ප්‍රස්තන්නාවෙන් ගැඳිලා අද මේ ගමන් කරපු ක්‍රමවේදයේ තුල ඒ ගමන් කරපු ඒකාකාරී බව විවිධත්වයක් තිබ්බ තමයි. නමුත් මේ ඇතුළත් ඒ කියලා දෙඳලා ගියලා තියෙන එකම ඒකාකාරී ස්වභාවය අවිද්‍යාව කියන එක, ප්‍රශ්නාව කියන එක ඒ හැතුම ස්වරූපේ. ඒ අවිද්‍යාව සාධක බව, ප්‍රශ්නාව සාධක බව කර්ම කොට ගස්සත්ය. මේ සංසාර ගමන තුල ගමන් කරද්දී ඒ අවිද්‍යාව, ප්‍රශ්නාව පෝෂණය වෙන විදිහ වැඩ පිළිවෙලක් තමයි හැම වෙලාවෙම සිද්ධ කරලා තියෙන්නේ. ඒ අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය වෙන විදිහට අපි වැඩ පිළිවෙලක් අපේ මනස තුළ සකස් කර ගන්නකොට ඒ විද්‍යාව ඇති වෙන විදිහට තෘෂ්ණාවෙන් අපේ නිදි විමුක්තිය ඇති වෙන විදිහට මනස මෙහෙවීම කටි අනිවාර්යෙන් සිද්ධ කළ යුතුයි. මොකද සතර ගමන සිද්ධ වෙන්නේ අවිද්‍යාව සංහව කියන මේ ප්‍රධාන නිලයෙන් කරුවෙන් දෙදෙනා මත පදනම් වෙලා. ඒ දෙදෙනා මත පදනම් වෙච්ච සතරක් තුළ අපේ හිත අනිවාර්යෙන් වැඩි කරමු යොමු වෙන්නේ අකුසලයේ තමයි. සාස්වාදී තමයි. ඒක ඒ විදිහට ගමන් කරනවා. සාස්වාදී දෙක කරන්නේ ඕනේ කියන තැන මේ මේකට තරවුමක් නෙවෙයි. එහෙමයි. සාස්වාදී මට මෙතන දැන් අපි හිතමු මේ සාකච්ඡා තුළ දැන් මේ ඉන්න කල්යනා මිතුරු බොහෝ හොඳ කියනවනේ මේ සාකච්ඡා කරනවා මේ මට ඒව හිතනවනම් මේ මාස ගණක් හිතන තරම් මේ කුසල සමාපත්තියේ හිත තියන් තරම් දේවල් තියෙනවා. එහෙම තිබීදී හිතන්න එක්කෙනෙක් වැරදිලා හරි මොකක් හරි වැරදිලා කිව්වනම් එහෙම ඒක ගැන හිතයි මම අර කීප ඔක්කොම කච්චි කීප දේවල් නොහිත. ඒ සාන්නාස ඒ සාන්නාස මම ඇයි විශේෂයෙන් අහන්නේ ඇයි කෙනෙකුගේ සිත ඒ විදිහට ඒක ඉවෙන දෙයක් හොයාගෙන යන්නේ අර තියෙන සක්කාය දිට්ඨිය නිසාද? එහෙම නැත්නම් මේ අර මම කියන පැවැත්ම සහ ඒ කාරණාව නැවත ඒක හිතන්න බෑ. ඉතින් මම කියන පැවැත්මට අර හොඳ පැත්ත දිග දාගන්න පුළුවන් නේ. මම හිතලා බලද්දි මොකද ඒක අපි කල්පනා කරනවා අපි තුළ තියෙන ඥානෙ, අපි තුළ තියෙන රැකගීම, ධර්මයේ තුළ තියෙන ගැළපීම සියල්ලම අපි ඉදිරිපස සබඳන සමාත මේ නිශ්චයක් දෙනවා. සමාත දෙනවා මේ ප්‍රතිසවත්තයක් නේ. තමා විසින් හදලා දෙන ඔබ මෙහෙම කෙනෙක් ඔබට දැන් මේ තැන තියෙනවා මේ විදිහට ප්‍රගතියක් තියෙනවා කියලා අපිට අපි විසින් හදලා දෙන සතුටක් තෘප්තියක් ධර්මයේ තුළ දේවල් වෙනකොට කෙනෙක් තුළ මේ ආරම්භයේදී නැති වෙනවා. එතකොට සතර කෘත්‍යයේ ඇතිවෙච්ච ගමන් අපි කල්පනා කරනවා අපි තුළ එනම් මේ වගේ දැන් අපි මේ වගේ තැනක ඉන්නවා අපි තුළ මේ පාඩා දේවල් වර්ධනය වෙලා තියෙනවා. නමුත් අපි ආපස්සට බලනකොට අපේ මනසේ අර වගේ තැනවලදී අපිටම තේරෙනවා අපි හිතන්නේ පිටියට අපි හරි දුර්වලයි කියලා. ඒකේ වෙන්නේ මහත් වෙන හේතුවක් නිසා නෙමෙයි අපි තුළ ප්‍රතිපස්තියෙම තියෙන දුර්වලකමක් නිසා. ඒක කොතනද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒක මට තේරෙන්නේ නැහැ දැන් මම තුළ මම දේන් කරන ධර්ම මාර්ගය තුළ යම් කිසි අදුවක් වැරද්දක් මොකක් කර ගැටලුවක් තියෙනවා නම් ඒ අදුව වැරද්ද මා තුළින් මම දැකලා ඒක මට රස කරගන්න පුළුවන්. ධර්මයේ තුළ අපි දේන වෙනකොට අපිට යම් කිසි විදියක හිතේ යම් පාලනයක් ඇති කරගන්න බැරි මිච්චර ධර්මය අහලා මිච්චර ධර්මය දිනු කරලා අර වගේ තැන්වල මානසික වශයෙන් විශාල දෙකලතාවයක් ඇති වෙනවා නම් ඒක ධර්මයේ තුළ ගැටලුවක් නෙමෙයි. ඒක අපි ප්‍රබල කරපු ප්‍රතිපත්තියක වේරි මොනවා කර ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව සාගෙන ඒ ගැටලුවට ප්‍රතිකාර අපි කළ යුතු නැහැ. අසන් අපි පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ ආරම්භක පියවර තමයි ශ්‍රද්ධාව. අපි කොපමණ දැන් කෙනෙකුට දැන් අකුසලයක් ඇති වෙනකොට දැන් හිතන්න පීඩිතාවක් ඇති වෙනවා කියලා. පීඩිතාවක් ඇති වෙච්ච වෙලාවක අපිට අපි ශ්‍රද්ධා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ධර්මයේ පිළිබඳ ගැඹුරු ඥානියක් තියෙනවා. හැබැයි ඊරිච්ඡය රැකීච්ඡලට අපිට ඊරිච්ඡය දුරු කරගන්න බැහැ. අපි කල්පනා කරනවා අපි කෙලවක් ගැටපස්සේ කොහොම හරි ඒක වෙලා නැහැ. දවස් ගණන් ගියාට හරි පස්සේ කර කොහොම හරි ආ ඊරිච්ඡය දුරු කරගන්න. ඊට පස්සේ අපි කල්පනා කරනවා එයි මට වෙනුනේ. බලනකොට වෙලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි. එයාට මේ මොහොතේදී මේක පිළිබඳව අපිට ඒ මොහොතදී මට ඒක ප්‍රහාණය කරගන්න බැරි වෙන පුනරුවන් කෙරේ තියෙන ශ්‍රද්ධාවේ තියෙන දුර්වලකමක් නයි. සීලයේ පිළිබඳ තියෙන දුර්වලකමක් නයි. මොකද පුනරුවන් කෙරේ ශ්‍රද්ධාව තිබ්බ කෙනා සීලයේ උපරිම තලයට දියුණු කරපු කෙනා ඒ කෙනාට මේ මොහොතේ නැති වෙන දේ පිළිබඳ වේගින් දැකලා ඒ මොහොතේ නැති වෙන දේ පිළිබඳ ආදීනෙ මෙනෙහි කරලා ඒකට ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට මහත්යෙන් මේ ජීවිතේ දැන් ආදීනෙ ගැන කතා කරනකොට අපිට මේ ජීවිතේ අපිට පේන්න තියෙන දේවල් ගොඩක් වෙනවා. කිරිතන් ලෝකයේ දේවල් බලපුවම අපිට ආදීනෙ පේනවා. මොනතරම් දුකක් ඒ සත්‍යය වෙනිනවද කියලා. මනුස්ස වර්ගය දිහා බලපුවම බිලියන 6ක් විතර ලෝක ගැන ගහනින් බිලියන 3කට අධික ප්‍රතිශතයක් මේ කාමච්ඡන දෙවිදුක්පත් කරන නිසා අපේයෙන් දුක් වෙනවා. ඒකට ඒ වගේ දේවල් දිහා බලන අපිට මේ සසරේ බය ඇති කරගන්න පුළුවන්. හැබැයි අපිට නොදැකෙන පැත්තක් තියෙනවා. ඒ පැත්ත අපිට දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන දේශනාවස්තරණ විකේත ඒ සසර බය දකින්න ඕන. අපායේ කියන්නේ ඒ බය දකින්න ඕන. සසරේ නිසදීපදි මෙරි මෙරි ජීවිත අවස්ථාවල ඒ හැම දෙයක්ම අපි නොවනින් දැක දැක අපි ඇලීම දිරවීම විදියට මනෝවන මෙහෙවන්න ඕන. ඒකට මෙන්න මේකයි අර ඒ ජීවිතය තුළ අර ඒ ආරම්භක ගුණ ධර්ම වල ශ්‍රද්ධා සීල ආදී මේ ආරම්භක ධර්ම වල යම් කිසි දිරවලකමක් කොහේ හරි තියෙනවා. අපි හිතට විදිය මොකක් කරේ වැරදි බවක් තියෙනවා. අපි එදිනෙදා අපිට වැඩි වෙනවා අපි කල්පනා කරනවා මේ නොයෙකුත් දේවල් අපිට දිව්‍ය ලෝකෙට කියන ඇලීම දුරු කරන්න කල්පනා කරනවා. අපායට කියන දේ බය නිසා අපායට කියන ඇලීම දුරු කරන්න කල්පනා කරනවා. ඊට පස්සේ අපිට ඕනේ නොයෙකුත් දේවල් අපිට ඕනේ මේ අනිත් දේ කියලා දැකලා අපි ඒ දේවල් අත්හරින්න උත්සාහ කරනවා. නමුත් අපිට අපිට එක ජීවත් වෙන අපේ දරුදරියන් කෙරෙහි තියෙන ආදරේ ප්‍රේමය අපිට තාම ඒක නෙවෙයි ඒක නෙවෙයි විනාශ කරන්න කියනවා නෙමෙයි මේ මෙසේදයක් සිද්ධ කරන්න කියනවා නෙමෙයි. නමුත් ඒ කෙරෙහි තියෙන ඒ ප්‍රේමය ආදරේ ඒක තාමත් අර බොළඳ විදිහට ප්‍රින්සිපල් සිද්ධ විදිහටම තාම තියෙනවා. ඒ අපි මුල ඉඳන්ම අපේ ජීවිත තුළ ඇතිවෙච්ච ආදරණීය බැඳීම් එක තිබ්බ ඒ සම්බන්ධතාව තාම තියෙනවා. ඒ කියන්නේ අපි ලෝකයේදී හබල යන ප්‍රහාණය කරන උත්සාහ කරනවා. අපිත් ඒ කියන්නේ පිරිසත් එක්ක අපි වර්ධනය කරගෙන තියෙනවා. ඒකට මේ බලන් ඒ තමයි අර අපි ජීවිතේ මේ එදිනෙදා හමු වෙන දේවල් එක්ක අපි ගනුදෙනු කරලා නැහැ. එදිනෙදා හමු වෙන දේවල් අපි අවබෝධ කරගන්න උත්සාහ කරලා නැහැ. අපි වෙන දෙයක් ධර්මයේ ඔස්සේ තමයි ගමන් කරන්නේ. අපි නම් වෙන දෙයක් සාක්ෂාත් කරගන්න උත්සාහ කරලා තියෙනවා. වෙනම ගමනක් ගිහිනවා. නමුත් අපි ආරම්භ පියවර ගන්න ඉඳලම අපි දැක්ක වෙන්නේ ඒ දේවල් පිළිසුදු කරගෙන යන පැහැදිලිවම අපිට වෙන දුර්වලකමක් තියෙනවා නම් මහත්යයට ඇති වෙන්නේ අපේ ආරම්භක මේ මූලික අධිතාවලන් බේසික් මේ ෆවුන්ඩේෂන් වල තියෙන මොන හරි ගැටලුවක් නිසාම ඒක අපි තුළින්ම දැක අපි තුළින්ම තේරුම් ගෙන අපි තුළින්ම වටහා ගත යුතු දෙයක්. ඒකට තමයි සිතමේ ඥානය අත්‍යවශ්‍ය වෙන්නේ. තවත් වෙනකොට ක්‍රියාදීමටවත් එහෙදීම තවත් වෙනකොට ගැළපීමටවත් එහෙම නෙමෙයි. එහෙම නැත්නම් තවත් කෙනෙක් විද්‍රෝහයක් දැකීමටවත් එහෙම නැත්නම් තවත් දුරටත් විශාල සංසන්දනයක් සිද්ධ කිරීමටත් තව සුඛමේ ඥානය අපිට අත්‍යවශ්‍ය වශයෙන්ම වුණා වෙන්නේ අපේ ජීවිතේ අපි කවුද කියන එක හොයාගන්න. ඒක වෙනස් වෙනවා කියන තැනට යන්න කලින් අපි ඉන්නේ කොතනද කියන එක අවබෝධ කරගන්න. වෙනස් වෙනවා කියන තැනට ගමන් කරපුවාම තමයි ඒ තුරු ලොකු වටිනාකම ගොඩනගන්නේ. සාදු සාදු සයනාස. සයනාස වාසිය අපිට මතක කරව කාරණාවත් සමගම මම හිතනවා හොඳ අවස්ථාවක් කරගන්නම් කියලා. ලබන සතියේ මේන සතියේ බදාදා දිනේදී සයනාසිට මම යෝජනා කරා කිසියම් සූත්‍ර දේශනාවක් විස්තර සූත්‍රේ. ඉතින් විස්තර ප්‍රතිපදාවක්. ද්විතීය ප්‍රතිපදා සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා ඒකේ. මේ ඉතින් මේ සූත්‍ර දේශනාව ඔස්සේ අපිට පුළුවන් අපි මේ අද කතා කරපු දැනින් ඔබට ගිහිල්ලා කොහොමද කෙනෙකු ප්‍රතිපදාවක් හදාගන්නේ කියන කාරණාවට එළඹෙන්න අපි ඒක මම කලින් මෙතන මතක් කර සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් වුණොත් සම්බන්ධ වෙන්න. හොඳයි. ඔබ කලින් මෙතන දැන් අවස්ථාව තියෙනවා තව ප්‍රශ්න වාසිය ප්‍රශ්නකින් දෙකකින් එකතු වෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරවන් තරණයයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ දලත් මහත්තයාගේ ප්‍රශ්නෙට බොහෝ පැතිවලින් කරුණිකට කරලා පැහැදිලි කළා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ මට හිතටාපු තව අදහසක් මම ඉදිරිපත් කරන්න හිතුවා. ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ වගේ දැන් අකුසල් පැත්තට යොමු වෙනවා නම් ඒ කියන්නේ කුසල කරනවා අකුසල කරනවා අකුසල් පැත්තට වැඩි යොමු වීමක් තියෙනවා නම් ඒකට අනුශේධ ධර්ම බලපානවද කියලා වගේ අදහසක් ආව සංඝහංශ දැන් සත්‍යයේ වගේ දේවල් දැන් යම් කිසි කෙනෙක් මොන හරි දෙයක් යම් කිසි කෙනෙක් කීප දෙනෙකුට දැන්නොත් එක එක්කෙනා ගන්න විදිහ වෙනස් වෙන සමහර අය තරහ ගිහිල්ලා ගහන්න යනවා සමහර අය එහෙම නෑ වගේ යනවා ඒ ආකාරයට අර තමන්ගේ හිත තුළ තියෙන අනුශය කෙරෙහි ඒවට බලපානවා නේද? ඒ වගේ ඉන්ද්‍රිය සංවරයේ සීලේ වගේ දේවල් වලින් මේවා තරමක් පාලනය කරගන්න පුළුවන් නේද කියන අදහසක් ආවා. උදාහරණයක් සඳහන් කරා ප්‍රතිපත්තියේ තියෙන දුර්වලකම තමයි ඒවා එන්නේ කියලා. ඒ පිටක මට ඒ අදහසත් එකතු වුණා සාමාන්‍යයෙන්. කාදලොන් නෑනේ අපි මේ නෝකියා කතා කරේ අනුශය ගැන තමයි අපි මම කියවන මේ දෙස්සතා මම කියවන කතාව කියනවා සිත හැදිර කරලා තියෙනවා ඒ සාන්තයෙන් මේ සතර ප්‍රවත්නට හේතු වෙන්නේ මේ මෙන්න මේ අවිද්‍යා තෘෂ්ණාව දෙක සත්‍ය නැවත නොවතත් මේ සතරෙන් යොමු වෙන්නේ මේ ක්ලේශ ධර්මය මොකද මේ අවිද්‍යා තෘෂ්ණාව මත පදනම් වෙලා හටගන්නේ අකුසල් සහගත දේවල් නිසා සතර තවස්ස දේවල් නිසා අකුසල්ම හටගන්නවා කියලා මේ තියස් නේ නමුත් සතර ප්‍රවත්නට අවශ්‍ය වෙන දේවල් තමයි ඒකාන්තයෙන්ම හටගන්නේ. එතකොට මේ සතර ප්‍රවස්මට අවශ්‍ය කරන දේවල් හටගැනීමේදී අකුසලයේ පැත්තට යමක් හටගන්නවා නම් ඒ අකුසලයේ පැත්තට හටගැනීමේදී මූලික කුරු මූල වශයෙන් අපිට හඳුන්වන්නේ රාග දේශ මොහ. ඒ හැම දෙයක්ම රාග දේශ මොහ එක නෙළුවින් ගැටින් මුලාවින් කියන මේ තුනෝස්සේ මත වෙන රාග දේශ මොහ නොයෙකුත් පැතිවලට ක්‍රියාත්මක වෙලා යන්නේ ඒ ඒ පුද්ගලයාගේ මනස තුළ තැන්පත් වෙලා තියෙන සානුෂේ ධර්මයන් පදනම් කරගෙනමයි ඒක එකිනෙකා සසර තුළ පුරුදු කරගත්ත විදි සසර තුළ රැස් කරගත්ත විදි ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් හයිද බලපාන සමහර අයට සමාජ පස්සෙදිම බලපාන සමහර අයට ඒ කර්මයේ සමාජීය පෙර භාවයන් තුළ රැස් කරගෙන අපි ක්‍රමයේ බලපාන මානසික දියුණුව බලපාන මානසික අවබෝධයන් බලපාන සමාජයට දේශ ගුණය උනත් බලපාන්න පුළුවන් මොකද ඒ දේශ ගුණය කියන්නේ විශේෂයෙන් තේරෙනියම් වෙනස්කම් නිසා සමහර අයගේ මානසික ගැටලු වෙන දක්වා වර්ධනය වෙන්න පුළුවන්. තේන බය ලෝකයේ තුන තියෙන බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරපු දෙයක් තමයි සෑම දෙයක්ම. අපි විඳින සැප දුක උපේක්ෂා කරන මේ ත්‍රිවිධ වේදනාවස්කේ තමයි ඒ තේරිස ධර්මයන් අපිට විවිධ විදිහට අපේ ජීවිතයට ලං කරගන්න. ඒකේ සැප දුක උපේක්ෂා කියන මේ දේවල් බබමනි දස්සමින සම්මත කරකව දමුණේ කියලාහන් ස්වාමීන් මේ සැප දුක උපේක්ෂා කියන මේ ත්‍රිවර්ග වේදනාවන් කර්මය නිසාමද හටගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේදව කර්මය නිසා මේ පිට නිසාත් ඒව හටගන්නවා. ඊළඟට සෙන නිසාත් ඒව හටගන්නවා. කර්ම නිසාත් හටගන්නවා. ඊළඟට මේ නොයෙකුත් කදේශ ගුණ සවසෙන් විතරයසෝට පත් වෙනුත් මේ සැප දුක උපේක්ෂා කියන ත්‍රිවිධ වේදනාවන් හටගන්නවා. එතකොට වේදනාව හටගන්න ආකාරය වෙනස්ම ස්වරූපයක්. ඒකට ඒ වේදනාව තුළ යම් දේන වෙන ක්‍රමවේදයක් තියෙනවා නම් මනස ඇලින් ගැටින් මුලාවින් මුත්තේ යන ක්‍රමවේදයක් තියෙනවා නම් මනස හැසිරෙන ක්‍රමයක් තියෙනවා නම් ඒවත් ඒ පදනම් වලට අනුව ඒවා සකස් වෙන්න හේතු විච කරනවා නම් වෙනස් වෙන්න පුළුවන්. එනිසා මේ මනුස්සය කියන ඒවා එකිනෙකාගේ සිත් තුළ වෙනවා. ඒ යන මනුස්සය ධර්මයන් තමයි අතු කිනුති කියලා වෙදලා වෙනස් වෙලා යන්නේ. ඒ අනුසය ධර්මයන් වර්ධනය වීමට කර්මය ඒ වගේම දේශ ගුණය ඒ වගේම සමාජය ඒ වගේම හැම දෙයක්ම පොදුවේ බලපානවා. සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන් තව දුරටත් අවස්ථාව තියෙනවා. කියද විවිධ මාතෘකාවන් එකම දිශාවකට යොමු වෙච්ච ප්‍රශ්න කිහිපයක් අපි ඉදිරිපත් කරලා සාකච්ඡාවට ගත්තා. කලයන් මිත්‍රින්ට මම නම් කියලා ලොවෙන් කැමති නැහැ. නමුත් මම තමන්ට අවස්ථාවක් තියෙනවා මේ වගේ නිවස්තාවක් අපිට ලැබෙන්නේ නැහැ මේ සාකච්ඡා මණ්ඩපේ දැන්. අපි බොහෝ විට ඒක දේශනාවක මාතෘකාවක ඉන්න ඕනේ අවස්ථාව තියෙනවා සමන්ත තියෙන ප්‍රශ්න තියෙනවා යොමු කරන්න සලස්වන්න. අවසරයි සාමිනහන්ස අබහන්සේ මේ සඳහන් කළා සතිය ගැන කියද්දී ශ්‍රද්ධාව සීලය මත වැඩෙන සතිය තමයි මේ මාර්ගයට උදව් වෙන්නේ. ඒක තමයි සතිය වර්ධනය වීම තුළින් සම්පජන්ණය හැදෙන විදිහක් කියලා. ඒ කියන්නේ ඉස්සර සතිය ගැන කතා කළා. දැන් මේ සතිය දිනු උනාට පස්සේ ඊළඟට නුවණින් බැලීමක් ගැන කියලා. ඒ නුවණින් බැලීමෙන් සම්පජන්ණයන් අතර වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් සතිය හදාගත්තට පස්සේ කරන්න තව වැඩක් තියෙනවද කියන එක එක. අනිත් එක තමයි අපි දැන් සිහිය පිහිටලා තියෙනකොට සිහියක් තියෙනවද මේක මේ මිත්‍යා සතියක් සම්මා සතියක් කියලා තේරුම් ගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ පැහැදිලි නම් තේසර සතිය සම්පජන්‍යයක් කරා දිනු කරන්න වෙනම ක්‍රමවේදයක් නේ අපි අර භාවිතා ධමලේ කතා ආරවික නැවත නැවත ප්‍රයෝජන කිරීම තුළින් භාවිතා කිරීම තුළින් නැවත නැවත සමාජයේ මේ කායික වාචික මානසික ක්‍රියාකාර සම්මාදනා ගැනීම තුළින් සුසල් අසුසල් ඇති වෙන බව නිරෝධිරුම දැකීම තුළින් මේ සිහිය කියන එක නැවත නැවත ප්‍රයෝජන වීම තුළින්ම තමයි සම්පජන්‍ය ඇති වෙන වෙනම කළ යුතු ප්‍රශ්නය. ඒකට ඒ ඇතිවන්නා සිහිය තුළම ධර්ම මානසිකාරයේ තියෙනකම දැක්කයි ඒ තුළ නුවණින් විමසමින් අකුසල් බැහැර වෙන විදිහට සිතව දියුණු වෙන විදිහට හිතන්නට වෙරේක වෙනමම සතියෙන් පස්සේ වෙනමම දියුණු කළ යුතු දෙයක් කියලා නෙමෙයි කියන්නේ සතිය දියුණු වීම මත නැවත නැවත ප්‍රගුණ වීම මත සිත ඒ තුළ පිහිටීම මත ඇතිවන්නා වූ අතිරේක නෙමෙයි ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි ඒක. එතන මෙහාට යොමුසෝ මානසිකාරය දෙයට අවධානය යොමු කිරීම. මොකද කෙනෙකුට සිහියෙන් නතර වෙන්නත් පුළුවන්. නමුත් යොමුසෝ මානසිකාරයට අවධානය යොමු කිරීම කියන්නේ අපේ තියෙන දෙක තුලනාත්මකව බලලා එතනින් ඕනම කෙනෙකුට නතර වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ඒ එතනින් එහාට මේක දිරියන විදිහට මෙන්නේ කරන්. ඒකට යම් උත්සාහයක් වීර්යයක් දැරිය යුතුම ඒකට යම් කිසි මොකද අපි ඒක පුළුවන් තරම් හිතන්න ඕන. ලෝකයට ගලපලා තමාට ගලපලා තමාගේ ජීවිතයට ගලපලා තමාට දෙමව්පිය ඉන්නවා නම් දෙමව්පිය නැති විදිහට පව ගලප විවිධ පැති ඔස්සේ මේ අකුසලයේ දිරියන විදිහට ඒක අපිට තේරෙන්නේ අපි හිතන්න ඕන කොහොමද කියන එක. අකුසලයේ දිරියන විදිහටම නෝන මෙහෙම. ඒකෝට එතනදී යම් උත්සාහයක් දැරිය යුතු සිහිය දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලැබෙන්න තමයි සිහිය පැවැත්වීම කියන එක. ඒ අරමුණු තුළම නැවත මනමින් සිහියට නිදැස ගැනීම ඒ තුළ දිගින් දිගට ප්‍රයත්නයක් සිද්ධ වෙනවා. එතකොට පතිත්යන් අපිට වැඩෙන්නේ මේ මේ මිත්‍යා සතියේ සම්මා සතියේ කියන එක පැහැදිලි වෙන්නේ මේ අපි මේ හිතන්නේ මොකද්ද කියන එක පදනම් කරගෙන. ඒ කියන්නේ අපි තුළ වර්ධනය වෙන්නේ යමගේ නම් ඒ රාගය වර්ධනය වෙනකොට අපි තුළ තියෙන මිත්‍යා සතිය, මිත්‍යා සමාධිය, ඒකන මිත්‍යා දෘෂ්ටි ඔක්කොම යම් වෙලාවක ද්වේෂය නම් මෝහය නම් ඊර්ෂ්‍යාව නම් මේ මානය නම් මේ වගේ දේවල් නම් අපි තුළ වර්ධනය වෙන ඒ වෙලාවේ තමයි මේ මිත්‍යා ප්‍රතිපත්තිය වැඩෙන්නේ. ඒ වෙනකොට අපිට යම් වෙලාවක අපිට මේ මෛත්‍රී වැඩෙනවා නම් යම් වෙලාවක මේ මුදිතාව වැඩෙනවා නම් යම් වෙලාවක උපේක්ෂාව වැඩෙනවා නම් යම් වෙලාවක අසුභය අපි තුල වැඩෙන රාගය දුරු වෙනවා නම් රාගය දුරු වෙන බව අපේ මනසින් දකිනවා නම් ද්වේෂය දුරු වෙන බව අපේ මනසින් දැක මෛත්‍රී ප්‍රජන වෙනවා නම් අන්න ඒ වෙලාවට යාසල වැඩෙන්නේ සම්මා සතිය. හැබැයි අර ආර්ය පුද්ගල සම්මා සතිය වෙන්නේ කියන්නේ සෝවන් මාර්ගය ඉඳන් අරහත් මාර්ගය දක්වා පුද්ගල ඒ විස්තරීතර ආර්ය ශ්‍රාවකත්වයේ මත පහළ වෙන සම්මා සතිය වෙන්නේ ඊට මෙහා ඉඳගෙන ඒ ආර්ය මාර්ගය කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගඵල තුල පීඩලා දේම් කරන්න පුළුවන් ඊට පූර්වයේ තියෙන ලෞකික සම්මා සතියමයි ඒ මොහොතක් තුළ වර්ධනය වෙන්නේ. එලෙස වැඩෙන ওই සම්මා සතියම තමයි ලෝකෝත්තර මාර්ගයේ තුල සම්මා සතියක් බවට බලයක් බවට ශක්තියක් බවට පරිවර්තනය වෙන්නේ. ඒතකොට කුසලයක් වෙනකොට අනිවාර්යයෙන්ම අපි දැනගන්නේ මේ කුසලයේ වැඩෙන හැම මොහොතකම තියෙන සම්මා සතිය කියන එක. අකුසලයක් නම් වැඩෙන්නේ ඒකට මුල දිහා බලලා තමයි තේරුම් ගන්න ඕනේ. මේ සමාධිය තුළ වැඩෙන්නේ මොකද්ද කියන එක අපිට තේරෙන්නේ කුසලයක් දැක්කම කුසලයේ වැඩෙන වෙලාවට අපි තේරුම් ගන්න මේ අපි ඉඳලා තියෙන්නේ මිත්‍යා සතිය කියන එක. ආසීවිය වුණත් අපිට නිත්‍යා සතියට දාලා ගන්න පුළුවන් මොකද ආසීවිය නිසා නම් මේ අකුසලයක් වර්ධනය වෙන්නේ ඒක ආසීවිය කියන එක නිත්‍යා සතිය කියන ගණිත අපිට දාලා ඕනනම් කතා බහ කරන්න පුළුවන් කෙසේ වෙවෙන වැරදි මාර්ගයකට ගියත් පිළියමයි වැරදි මාර්ගයකට දිවෙනු පිළියමයි වැරදි මාර්ගයකට කියන්නේ රාග දේශ මොහයක දිවෙනු පිළියමයි නිත්‍යා සතිය කරගන්න බොහොමකින් සාමෙන්හස් මම ඒක තමයි තව පොඩි උදාහරණයක් එක්ක කතාව ටිකක් පැහැදිලි කරගන්න අහන්නම් දැන් මම දැකලා තියෙනවා අර මේ කොන්සු වගේ සතන් ක්‍රම පුරුදු වෙන අය පුරුදු කරන ක්‍රමයක් තමයි මේ ඉවලි කොළ වැසිලා තියෙන අනාන්තරයක අර සතේ කොටියක් කරී බලලෙක් කරී සද්ද නොනැගෙන විදිහට යනවා සත්තු යල්ලන්නේ අන්න ඒ වගේ ක්‍රමයක් පුරුදු කොහොම කරනවා තොටෙතන බොහොම සිහියක් පිහිටනවා එක තව උදාහරණයක් මම කියන්නම් අපි බුද්ධ දේශනාවේ අහලා තියෙන අර සැතරියනක් ඉඳ කම්බේක ඉඳලා තැන්න නින්දිය කෙනෙක් දේශනාව අහපු ගමන් එතනම රහත් වෙනවා එහෙමයි ඉතින් ඒක අර දැන් ඒගොල්ලෝ මම හිතන්නේ මුලින් සැතරියනක් උදවිය කෙනාගේ අපිට කියන්න බෑ සම්මා සමාධිය සතියක් ඉතනක් කියලා නේ දේශන ශ්‍රද්ධාවට ඇදෙන්නේ මොකද මහත්ය විගලපින හරිම වැඩින ඒ තුළ වැඩිලා තියෙන්නේ සම්මාසතියනේ මොකද සම්මාසතිය වැඩන පුද්ගලයා ඉලක්කේ නිවනයක් අත්දෙන්නේ නියමනෝ ප්‍රේමයේ උතුම් ඉලක්ක නැතුව බාහිර ලෝකයේ තුළ ඇති කරගන්න ඕනම් මේ මේ දැනසීමක් යම් නිවීමක් ඒවා ඔක්කොම වැටෙන්නේ මේ මිත්‍යා සතියට මොකද ඒක ඉලක්කේ ආරේ ඉලක්කයක් නෙමෙයි අනාරිය ඉලක්කය අනාරිය පදනමක් මත පීඩා කරන අනාරිය වැයමක් ඒ අනාරිය වැයමක් තුළ වැඩෙන සෑම දෙයක්ම අනාරියයි මිච්ඡා මිච්ඡා කියන ගණිතය වැටෙන්නේ තෙරුවන් සරණයි ස්වාමීනාස අපි තමගේ ප්‍රශ්න දෙකකින් ඉදිරිපත් වුණේ මහාචාර්ය රවි කොට්ටලගේ මහත්මයා ලංකාවේ ඉඳන් එතුමා මේ අපිට මේ මෙතන ගෞරවණීය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිදී අවස්ථාවල බොහෝ විට අපිට මේ අතරම බොහෝ වටිනා දේශනාවන් පවා ඉදිරිපත් කරන බොහොම ධර්මදර මහත්මයෙක් ඉතින් අපි බොහොම ගෞරව කරනවා ඉතින් ඒ වගේම එතුමා දැන් අද අනිතර ආදර්ශක උසපුවා මේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නකොට බොහෝ ප්‍රශ්න අසන්තරුන් හේතුමානි මතුවෙන් ප්‍රශ්න අසමින් සාකච්ඡා පෝෂණය කරන ආකාරය ඉතින් බොහොම පින් කෝකලගේ මහත්මයා කල්‍යාණ මිත්‍රි තව ප්‍රශ්නයකට දෙහි අවස්ථාව තියෙනවා. මෙතනත් හොඳ අතහැරීමක් නේ තියෙන්නේ. ඒ අතහැරීම ඒ වගේ දේවල් තමයි ජීවිතේ තුළ දිනු වෙන්න ඕනේ. ජීවිත කියලා කියන්නේ තමයි ජීවිතේ ඒ ආධ්‍යාත්මික ගුණ ඒවා තමයි අපේ ජීවිතේ ලෝකෝත්තර මාර්ගයේ උත්තරීතර සත්‍ය දෙක බලසාන විශිෂ්ට ගුණ ධර්ම. ඒගොල්ලෝ දේවල් අපිටම නිරය කරන්නේ අපි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ඒක සතුටින් අනුමෝදන් වෙනවා. සාදු. සාත්. හොඳයි. කලින්ට. අපි මේ පිළිගන්න අපේ කලින් මිත්‍රින්ට මේ අවස්ථාවේදී කිසිම ඉදිරිපත් කරන ගැටලුවක් ප්‍රශ්නයක් නැත්නම් මම ගෞරවනීය ස්වාමීන් තව එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ අද අපි මේ සාකච්ඡා කළේ ඇත්තටම මේ අපි කවුද අපි ඉස්සෙල්ලා කොහේ වහන්සේ කතා කරා මේ අර පුදුළු හතර දෙනා ගැන මේ උගුරුසයන්ය ආදිවාසීන් වූ පුදුළු හතර දෙනා ගැන කතා කරලා අපි ඊට පස්සේ කල්පනා කළා මේ ඒ වන්න පුද්ගලෙක් කොහොමද මේ තමන්ගේ ඇති වූ සුතුමේ ඥානෙ අපි මෙතනින් කල්පනා මිතුව ගැන හිතලා මේ තිබුණා වූ සුතුමේ ඥානෙ කොහොමද ඒක ප්‍රයෝගික කරගන්නේ කියන කාරණාව චින්තාමය වශයෙන් භාවනාමය ඥානයක් හැටියට වත් කරගන්නේ කොහොමද කියන කාරණාව අපි කිසියම් මට්ටමක කතා කළා. ඉතින් මම මේ කොග්ගලගි මහත්මයාට සවන්වාස යොවෙන් නම් කියන අදහස දක්වන්නේ නම් සෝවාන්සිට වෙන්න නම් කොයි වහන්නේ අපිට මතක් කරන්න පුළුවන් මේ ඔබතුමා කොහොමද දකින්නේ මේ සිතු කරගත්තව සුතමේ ඥානේ චින්තාමය ඥානයක් වඩපත් කරගන්නේ කොහොමද? එහෙම භාවනා, ඒ කියන්නේ භාවනාමය ඥානයක් කියන්නේ මෙතනද ප්‍රඥාව කියන එකද කියලා මම දැනගන්න කැමතියි. මොකද අපි දන්නවා අපි ධම්මජීවසන වාසියම අපිට කියලා දෙනවා මේ උන්වහන්සේ දැන් අපිට භාවනා උපදේශනා වලින් මේ සතිය වඩන්න කියලා තමයි පැහැදිලි කරන්නේ. මේ සතිය වැඩි මේ කාර්යය කරන්න ඊට පස්සුව මේ විපස්සනාවක් කරනවා. ඊටත් පස්සුව තමයි මේ ප්‍රඥා භාවනාව, විපස්සනා භාවනාව වුණ පසුව එන ප්‍රඥා භාවනාව කියන වචනේ උන්වහන්සේ පාවිච්චි කරා. මම ශ්‍රවණයක උපදේශනාවකම එහෙම කියුණා. සතිය වඩනවා. ඉතින් ඒක හේතුසේ විපස්සනාවකදී වුණේ විපස්සනා භාවනාවක් වෙයි. මේ විපස්සනා භාවනාවෙන් පසුව තමයි ප්‍රඥා භාවනාව කියලා එකක් කියනවා. ඉතින් ඒකට මේ මම ඒකේ මොන ලොඩි අන්තම් තිබුණා. මම පොඩි මහත්මයාගෙන් ඒ ගැන පැහැදිලි කිරීමකට වඩා මේ අහන්නේ අර සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ, භාවනාවේ ඥානේ කියන මේ ඒ තුන ගැන පැහැදිලි කර ගැනීම අපි මොන ආකාරයෙන්ද කතා කරන්න පුළුවන්. හොඳයි, පෙරවන් සරණයි අතරයි ස්වාමීන් වහන්සේ. මේ දැලුවත් මහත්තයා මම මේ පෞද්ගලික අදහස මම කියන්නේ ඒකේ සුතමේ ඥාන කියන එකේ මම දකින්නේ අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා ශ්‍රද්ධාව තමයි නිල්ලන්නේ කියලා. ඒකට සුතමේ ඥානෙදී එන්න ඕනේ අපි සුත කියන්නේ අහලා හරි කියලා හරි පිටින් ගන්න දැනුමක්නේ. ඒක බුද්ධ දේශනාවද කියන එක ශ්‍රද්ධාව පැත්තෙන් තෝරගන්න වෙනවා. ඒ තෝරගන්න මම හිතන්නේ කාදේරි මයික් එකක් ඕන නේද අපි. එතකොට මේ සුත්තමේ ඥානය හරිද කියලා අපිට බලා ගන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද, පටිච්ච සමුප්පාදයට ගැලපෙනවද කියන එක. එතෙන්දී මම සුත්තමේ ඥානය දකින්න ශ්‍රද්ධාවත් එක්ක එනකත් එන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙන උන්වහන්සේම දේශනා කළා මේ අවබෝධ කළේ සුද්ධය අනුසුතේක ධම්මේ සුද්ධ තමයි කියන්නේ ධර්මතාවය. එහෙනම් මේ අහපුදී අපි ආහන දේ සමහර විට අපට එකපරි ග්‍රහණය නොවෙන්න පුළුවන්. එතකොට මේ ආහන දේ මොකද අපි හිතන්නේ ටිකක් ඉතක සුදේවලුන. ඒකට බුදු කෙනෙක්ම කියනවා නම් මේක පෙර නොයෙකේ ධම්මස් කියලා දේශනා කරන එකක් අපිට කතරේක ඇහෙනකොට හිතන්න පුළුවන් නෑ මේක වැරදි කියලා. මොකද අපි දන්න දෙයට නොගැලපෙන නිසා. ඒක එතෙන්දී සුතමේ එකෙන්ම පිළිගන්න හොඳේ නෑ. ඊළඟට ඒක දාන්න ඕන චින්තාමය ඥානෙට. ඒක තමන්ගේ ප්‍රඥා මට්ටමනුව ඒ ධර්මයට ගලපලා ක්‍රීමකල බලලා මේක වෙන්න පුළුවන් දෙ කියන පැත්ත ඉතින් හොයා ගන්න නෑ කියනවා. හරි, මොහොතකට කියන්නේ චින්තාමය ඥාන, මොහොතකට මොහොතකට නතරලා කියන්නේ චින්තාමය ඥානයක් එතන ගෙනියන්නේ කොහොමද කියලා? එතන දැන් අපි මෙතනම අදහස් කරගත්ත කෙනෙක් දැන් අපි මම සාහිනාංශයට අදරුවක් මොකවත් නෙමෙයි. අපි ධර්ම කරුණක් ගත්තොත් දැන් මම අහපු කරුණේ අර මම හිතුවා සතියයි සම්පජන්නේ කියන එක. ඒ කියන්නේ සතිය වඩාගෙන යනකොට සම්පජන්නේ ඉතේ ඒක නැත්නම් ඒ කියන්නේ සතිය දිනු වෙන කිල්ලින් වෙන එකක්ද නැත්නම් අපි ඊට වඩා යම් දෙයක් ඒ සඳහා කළේ යොත්ද්ද කියන එක. එතකොට අපි දැන් මම අහගත්තා කියන්නේ දැන් සංනාසයෙන් මම අහගත්තා. නැත්නම් ප්‍රතිමාලයෙන් මම අහගන්නවා. එතකොට ඒ අහගන්න එක සමහර විට මන්දරන තිතන්න එකට නොබල දෙන්න පුළුවන්. ඒ කියන්නේ මම දන්න මට්ටමට. ඒ වුණාට මට පුළුවන් ඒක ගැන තව ටිකක් අහන්න. විමසලා බලන්න. ඒ කියන්නේ සල බැලීම කියන එක විදිහට කරන්නේ යම් කිසි විදිහකට ඊළඟට ඒක ඒ සාමයේ පැත්තෙන් එතන කරන්නේ. මොකද සාමයේක තමන් ප්‍රායෝගික භාවනාවකට දාලා නැහැ. සාමාර ජන්ම පැත්තේ පිරිසිදු කිරීමක් තමයි මේ කරන්නේ. දැන් මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා යම් කිසි නැස්තමකින් හොයලා බලනවා. එතන තමයි මම දැක්කේ සිතාමයේ ඥානය. තව විදිහට කිව්වොත් අපේ තර්කයට මේක ගැළපෙනවද? එතකොට දැන් ඉතින් එහෙම ඒ මත්තමකින් දැන් අපේ තර්කයට මේක අහුවෙන්නේ නැත්නම් සමහර විට අතාරින්න පුළුවන්. ඕක සමහර විට වැරදි අදහසක් නැත්නම් මේ ධමක ගැලපෙන්නේ නැති එකක් කියලා වෙන්නත් පුළුවන්. සමහර විට හිතන්න පුළුවන් මේක ටිකක් ධමක ගැලපෙනවා හැබැයි තාම මට අවබෝධ වෙන්නේ නැහැ. වගේ පැත්ත. ඊළඟට ඒක ඒ තීරණ ගත්තට පස්සේ මේක ටිකක් අර එකඟ වෙන්න පුළුවන් දෙයක් නම් විතරයි මම දකින්නේ ඔක භාවනාවට යොදන්න පුළුවන් කියලා. මොකද මේ මත්තමේදීම තමයි මේක රිජෙක්ට් කළොත් මේක වැරදි කියලා එයා ඒක ආය දානා පැත්තකට දාන්න යන්නේ. ඒක ඊළඟට ඒ භාවනා පැත්තකට දාන්න වෙනවන වැඩක් වෙනවා කියන එකයි මම දකින්නේ. ඒකට ඒ භාවනාව තුළින් තමයි ඔක ප්‍රත්‍යක්ෂ ඥානය බවට පත් වෙන්නේ. ඔබේ අදහස. නැතනම් පැහැදිලි වුණාද දන්නේ නැහැ. එහෙමයි එහෙමයි තේරුම් ගන්න බොහොම පිං හොඳයි මහත්මයා මම මේ ගෞරවනීය සංවාදයෙන් වෙන්නම් ඒ තුමා කියපු කාරණාව සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහසක් දැනගන්න. ඉතින් මම එකට එකතු කළා මහන්නම් යමක් ප්‍රශ්නයක් උත්තර සමගාමීව. ඒකෝ දැන් ඔබතුමා කියපු දේවල් තමයි මම එකඟයි. මේ කියන්නේ සුතමයේ දැනුමක් අපි ලබා ගන්නවා. දැන් අපි බොහෝ සුතමයේ දැනුමක් ලබා ගන්න මේ සාකච්ඡා තුළින් ඒ සුතමයේ දැනුම සුතමයේ වශයෙන් දැනුමක් පමණයි. බොහෝ දේවල් සත්‍යයක්, බොහෝ දේවල් අපිට තව හොඳට හොයලා බලන්න ඕන දේවල්. ඒවා අපි චින්තාමය ඥානයක් බවට පත් කර ගන්නවා. අපි නැවත නැවත කතා කිරීම තුළින් වෙන්න පුළුවන්, නැවත කල්පනා කිරීම වෙන්න පුළුවන්. ඒ වෙනම් භාවනාවකට කියලා මේ වාඩි වෙලා පරයන්කේ ඉඳගෙන මේ උනත් කෙනෙක් ප්‍රතිසන් ධර්මයක් මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. ඒ මෙනෙහි කිරීම තුළින් ඔහෝ එයාට කිසිමත් මොකද දෙයක් තේරෙනවා. ඔබ දැන් ගන්න වෙන පුළුවන්. එතකොට ඒක චින්තාමය වශයෙන් ලැබුණ දැනුවා. ඊළඟට ඔබතුමා කිව්වා ඒකට භාවනාවකට ඥානයකට ලොමෙන් නම් කිසියම් කෙනෙක් සමත හෝ විදර්ශනා භාවනාවක යෙදීම තුළින් ප්‍රඥාවක් ලැබෙනවා නම් භාවනාවේ ප්‍රඥාවක් ලැබෙනවා නම් ඒක තුන්වෙනි පියවර හැටියට. එතකොට මට හිතෙනවා කිසියම් කෙනෙක් ශ්‍රුතමය වශයෙන් යමක් දැනගත්ත දෙයක් රිජෙක්ට් කරන්න පුළුවන් චින්තාමය ඥානයක්. ඒ චින්තාමය භාවනාව එහෙම චින්තාමය කටයුතු කරනකොට කලින් දැනගත්ත දේ රිජෙක්ට් කරන්න පුළුවන්, ඇක්සෙප්ට් කරන්න පුළුවන් නේද? ඊගොඩ එහුව ඒක භාවනාමය තත්වෙට ගෙනිච්චොත් හෝ එහෙම නැත්නම් හිතාමතා ගෙනියා හෝ නොගෙන තමන්ගේ වෙනම කරන්නව භාවනාවකදී අර චින්තාමය වශයෙන් තමන් හරි කියලා හිතපු දේ රිජෙක්ට් වෙන්න පුළුවන්, ඇක්සෙප්ට් වෙන්න පුළුවන්. එහෙමද කොක්ලි මහත්? එහෙම නේද? ඔව් පැහැදිලිවම එහෙමයි. මොකද අපි ප්‍රමේ ඥාණයෙන් ගන්න එක හරි වුණා නම් ප්‍රත්‍යක්ෂ ඥාණයකට යන්න අවශ්‍ය නැහැ නේ. එතන අඩුවක් තියෙන හින්දා තමයි චින්තාමයකට යන්නේ. චින්තාමයකට අඩුවක් තියෙන එක සම්පූර්ණ වීම තමයි භාවනාමයට යනවා. ඒකට කලින් එකේ වැරදක් තිබුණා නම් ඒක දෙලින් අසාරිනවා. හැබැයි ඒක හරි කියලා වැදගත්ොත් ඒක තව තව අවබෝධ වෙනවා. ඒක භාවනාවට ඒක සාර්ථක නම් සර්වන් සර්. හොඳයි. සර්වන් සර්. ගරුත් මහත්මයා. ආ සර්වන් සර්. ජයන්ත මහත්මයා. ඔව්. මම මේ මෙට්‍රික් ප්‍රකරණයේ තියෙන කොටසක් පොඩ්ඩක් කියවන්න. ඒක ඔය කාරණා තුනම පැහැදිලි කරලා දෙනවා මේ ආකාරයෙන්. මම හිතන්නේ සම්මාහසට කිය අපි තව ටිකක් විස්තර කරගන්නත් පුළුවන් වෙයි. අවසරයි සම්මාහස මෙන්න මේ විදිහටයි දේශනාහාර විභංගයේ කියන කොටසේ මෙට්‍රික් ප්‍රකරණයේ කොටස නිසා සඳහන් වෙන්නේ. මේක තියෙනවා ශ්‍රම සම්පත් ලැබූ යම් කුඹුලෙක් හට ශාස්ත්‍රෝන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍යතර සද්ධාත්මචාරී කෙනෙක් හෝ දහම් දෙසති. ඒ දහම් අසා වරහන් ඇදලා තියෙනවා බුදුන් දහම් කෙරෙහි සැදැහැ උපදවයි. සැදැහැ උපදවයි. ශ්‍රද්ධාව උපදවයි. ඒ යථා සුත්ත ධර්මයේ පද පදාර්ථ විමසන විමංසායෙන් ධාරණ පරිච්ඡේදයේ උත්සාහයේ කියද උත්සාහයේ සසඳා පුරණය කිරීමේ මහෝපදේශයේ විභා තිරික්සීමේ වේද මේ සුතමේ ප්‍රඥා නම එනමින් හඳුනා. එසේ ඒ සුතය උපනිෂය කොට යම් විමසීමක් තුලමේ තිරික්සීමේ සිටින් පුනපුනා බැලීමේ වේද මේ චින්තාමේ ප්‍රඥා නම. මේ යථෝක්ත ප්‍රඥා දෙකින් රූපාරූප පරිග්‍රහාදී මානසිකාරයේ සම්ප්‍රයුක්ත වූවොත දර්ශන භූමියේ හෝ භාවනා භූමියේ හෝ යම් ඥානයක් උපදීද මේ භාවනාමය ප්‍රඥා නම. වරංගත දින බුද්ධ ශ්‍රාවකාදී වරංවාලා අනෙකේ දේශනා හේතයෙන් උපන්නෝන සුතමේ ප්‍රඥා නම. සමාසික පහළ වූ යෝනිසෝමනසිකාරයෙන් උපන් වන චින්තාමය ප්‍රඥා නම. පරසෝද්ඝෝෂ සංඛ්‍යාත අනෙකෙක් වූ දේශනායනදු සමාසික උපන් යෝනිසෝමනසිකාර හේතුනි හේතු යෙනදු යම් නොවනෙක් උපදීද මේ භාවනා ප්‍රඥා නම කියලා ඒ තුන වෙන වෙනම විස්තර කරලා තියෙනවා. මේ මෙතන මම හිතනවා ඒකත් ප්‍රයෝජනයක් වෙයි. මේක තියෙන්නේ කුද්දක නිකායේ නෙත්තිප්පකරණේ දේශනාහාර විභාගයේ 19 වෙනි පිටුවේ ඉරවත්. සාදු සාදු වේ ගොහොම් ප්‍රයෝජනවත් යැයිවත් ඒක ප්‍රයෝජනවත් කියන්නේ අතරම ඒ කොපරිගේ මහත්මයාට ලැබු කාරණාව සාමෝ ප්‍රශ්න අතින් අපදී ඒක ස්ටාෆ් වල වුණා වගේ අදහසක් තමතාවේ ඒක මේකේ දෙයෙන් තමයි බොහොම විස්තරාත්මකව තිබ්බේ කියලා හිතනවා. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දිය වේලා ස්වාමීන් වහන්සේ අපිට ඒ කාරණා පිළිබඳව පැහැදිලි කිරීමකුත් අපි අවසන් වශයෙන් කරමු. ඊට පස්ව මම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා අද සාකච්ඡාව නිමා කරන්න පින්දීම කටයුතු කරන ස්වාමීන් වහන්සේ ඉන්නතු ස්වාමීන් වහන්සේ කම වෙනවා. දැන් මම ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ වෙනවා ස්වාමීන් වහන්සේ වහන්සේලා වෙනවා. අසමයින් ස්වාමීන් වහන්සේ අපේ හසංග මහත්මයා යමක් අහන්න හදනවා මං හිතන්නේ එතුමාට ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දීලා ඔබ වහන්සේ දෙන්න ස්වාමීන් වහන්සේ. අපලතාවට පොඩි ඉල්ලීමක් කරන්න හිතුවේ මේ කරත් මහත්මයා මේ ස්වාමීන් වහන්සේ කවුරුද පබ්ලිකාවට දේශනා ආයේදී ඒක අවස්ථාව ආනාපාන සතිය ගැන සම්බන්ධ කරලා පොඩි විස්තරයක් කරලා පසුව ඒක ගැන ඕනනම් ප්‍රශ්නයක් කරන්න පුළුවන් වගේ අදහසක් දැක්වාගේ මට හිතුණා. ඉතින් ඔබතුමා හොඳ විලාසය දාගෙන ගන්න ආනාපාන සතිය සම්බන්ධව දැන් භාවනා ගැන කතා කරද්දී ඒකලේ ස්වාමීන් වහන්සේකින් දේශනාවක් ජීවත් කරන්න පුළුවන් නම් බොහොම ප්‍රයෝජනවත් කියලා තමයි. බොහොම හොඳයි හසංග මහත්මයා, බොහොම හොඳයි. අපි ලබන සතියේ දේශනාවක් උන්වහන්සේ යෝජනා කරලා තියෙනවා. අපි ඉන්න අතුරු වෙන සුමානදී අපි ඒක කරමු එහෙම නම් නේද? ලබන සතියේ දේශනාවෙන් පසු බොහොම පින් හසංග මහත්මයා ගෞරවණීය ස්වාමීන් වහන්සේට වෙනවා. එතන බොහොම හොඳයි වෙන අපි අර නැතිවෙමින් සාකච්ඡා කරපු කාරණා දැන් සුතමේ නාමයෙන් චින්තාමේ නාමයෙන් එළවෙන් භාවනාමේ නාමයෙන් එතකොට දැන් ආර්ථික අපේ දැක්ක අපේ මාචාරිතුමන් ඒ වගේම අපේ පරවත්මා නැතිතුමන් ඒ වගේම අපේ සින්නත් මාත්මික නිතිපත් කරන්නේ කියන කොටසක් ලෙසට දක්වන ඒ සියලුම කටයුතු සමාලෝචනය කර ඉතින් පැහැදිලිවම අපි දැක්කාම සුතමේ ඥානින් කියලා කියන්නේ තමා ශ්‍රද්ධාව ආදී තුන් ගම ධර්මත පිළිදරා ගන්නා වූ ඥානය. ඒ වගේම චින්තාන ඥානය කියලා කියන්නේ ඒ ධර්මයට අනුකූලව තමා ගේ මනස යොමුසමනසිකාරේ ඇති කර ගැනීම නෝනගෙන තුන දියුණු කර ගැනීම. භාවනා ඥානය කියලා ගත්තාම ඒ තමා නිවන නිමිති වීම තුළ යොමුසමනසිකාරය තුළ තමා තුළින් ලක්යන් ඥානයක් අවබෝධයක් භාවිතාවක් වේද ඒනම් භාවනාවේ ඥානයේ හැටියට අපි සැලසීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිත්‍ය සත්‍යමේ කොටසින් පැහැදිලි වෙන්නේ ඒ දිනම තමයි. ඒකින් අපි සාකච්ඡා කරේ ඒ දිනම තමයි. ඉතින් ඉතාමත් පැහැදිලි. මොකද මේ කතා බහ කරපු දෙයක් ඒ උතුම් අර්ථයෙන් පිටතට ගිහිල්ලා නැති බව මට හොඳටම පැහැදිලි. වැඩිම මම ඒක දැක්කා. මේ තේරෙන අපිට අප්‍රමාණව සතුට වෙන පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් ඔබටම මම පැහැදිලි කරන්න කැමති සිතමේ ඥානය අපි විද්‍යාකාර දෙවිද ලැබෙනවා දෙවෙනි එක චින්තාමය ඥානය. ඒ චින්තාමය ඥානය විතරමයි අපි තුළින් මේ දැකලා යෝනිස මනසකාරයේ ඇති කරගෙන මේ තුළින් අපේ ඉදිරියට මෙහෙවන්නේ මේ දෙවෙනි තැන ඉඳලා පළවෙනි එකෙන් තමයි අපි ආරම්භ සිද්ධ කරන්නේ. දෙවෙනි එකේ තමයි අපි මේ මාර්ගය තුළ ඉදිරියට කල් කරන්නේ. මොකද ඒ විනිශ්චය ලබා දෙන්නේ තුලනෙම ලබා දෙන්නේ කුසල අපිටා පිළිබඳව සැපවීම ලබා දෙන්නේ මේක දිනු කල යුත්තේ කොහොමද කියන එක ලබා දෙන්නේ. ඒ දාහසු ඇසේ ධර්මයට අනුව තමා කවුද කියන එක අවබෝධ කරලා දෙන්නේ. තමා ඉදිරියට යන්න ඕනේ තමා තුළ දැන් ශ්‍රද්ධාව කියන එක තමා එකිනෙකාට වෙනස් විදිහට ඒක ඇති වෙන්න පුළුවන්. ඒ ඇතිලා තියෙන එක තවදුරටත් දිනු කරගන්නේ කොහොමද? සීලය කියන එක, සතිය කියන එක, සමාධිය කියන එක මේ දේවල් තම තමාගේ ජීවිතයට තම තමාට අනුකූල විදිහට ගලපා ගන්න කොහොමද කියන එක එතන විනිශ්චය කරලා තමයි භාවනා ඥානෙට සම්බන්ධ කරන්නේ. මෙතනදී මේ සිතේ ඥානෙ හා චින්තනයේ ඥානෙ කියන මේ අතර සතරගතයන් වහන්සේගේ බුද්ධ වචනයම ස්ථාපනය කරගෙන ගොඩක් වැඩගත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අපිට නිදහස දෙලක් වෙනවා. අපි දන්නම කිසිම සූත්‍රයක තමයි කාලම සූත්‍රය අපිට යමක් විමසන්න, බලන්න, තර්ක කරන්න ඕන දෙයකට අපිට නිදහසේ විතර තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවක් දීලා තියෙනවා. සමායට කාර්යයකට ගැලපෙන්න පුළුවන්, න්‍යායට ගැලපෙන්න පුළුවන්, මේ පිට මේ පොතේ ආවා කියලා වචන වලට ගැලපෙන්න පුළුවන්, පරියායට ගැලපෙන්න පුළුවන්. නමුත් අපි ඒක නිවන නිමස ලබා ගන්න යථාර්ථයේ ධර්මාර්ථයේ මොකද්ද කියලා ඉස්මතු කරලා ගැනීම ඒ නැන මනාවෙ නෝන බිබ්බි අවශ්‍යයි. මොකද අපි දැකින වචනාර්ථය පද එහා ගියොත් විශිෂ්ට වූ අර්ථයක් ඒ ධර්ම ඒ වචනය තුළ පරිවර්තන තුළ සැඳවිලා තියෙන පුළුවන්. ඒ නිසා මේ වගේ තැන් වලදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට නිදහසේ සිතන්නට අවස්ථාව ලැබෙනවා. හැබැයි කාලම සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා මෙන්න මේ විමසන්න ඕන ක්‍රමයක්. ඒක අපිට ඕන ඕන විදිහට හිතන්න කියලා මෙන්න සඳහන් වෙන්නේ. ඒක ඉතාම පැහැදිලි මේ රාගදේශ මොහොත සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දීලා තියෙන තවත් කෙනෙකුම දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අදාළ මහණෙනි යම් ධර්මයක් ශ්‍රවණය කරද්දී හිතේ රාගය දුර වෙන බව දැනෙනවා නම්, ද්වේෂය මොහොය දුර වෙනවා නම්, මේ රාගදේශ මොහොත දුර වෙන බව සමාත කෙරෙන මහණෙනි දැනගන්න එක ධර්මයක් කියලා. යම් ධර්මයක් ශ්‍රවණය කරද්දී ධර්මයේ නිසා රාගදේශ මොහොත වර්ධනය වෙනවා නම්, මහණෙනි මේ මොහොතට දැනගන්න ඒක ආධර්මයක් කියලා. එහෙනම් අපි සුතමේ ඥානින් සාක්ෂාත් කර ගන්න යම් අවබෝධයක් තියෙනවා නම් සාගදේශ මෝහ ප්‍රහාණය පිණිසම නැතිවීම පිණිසම බුරුවේ පිණිසම හේතු විත් ධර්මයේ හේතුයි. අපි චින්තාමේ ඥානිය දක්වා ගමන් කරද්දී අපි තුළ වීර්යයේ රාගදේශ මෝහ බිරවන විදියට නුවණින් විමසීමක් මේ සිද්ධ වෙලා තිබෙන්නේ. අපි භාවනාමේ ඥානිය කරා ගමන් කරද්දී අපි තුළ සිද්ධ වෙන්නක් තෝනේ රාගදේශ මෝහ කියනක ප්‍රහාණය වීමමයි. ඒ නනතුරු අපි සාක්ෂාත් කර ගන්නව යම් ඵලයක් තියෙන මේ ඵලය තුළත් අපි අත්විඳීමේ රාග ද්වේෂ මෝහ නොමැතිකම නිසා ලබන්නා වූ උත්තරීතර ත්‍ත්වයක්මයි. ඒක මෙන්න මේ තැන පැහැදිලි කරගත්තාම මේක තමයි ධර්මයේ විනිශ්චය. මොකද අපිට කැමති කෙනෙකු විදිහට කල්පනා කිරීමට නෙමෙයි මේ ධර්ම විනිශ්චය තුළ. මේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන ධර්ම විනිශ්චය තුළම නෝනෙන හේලා ඒ ප්‍රහාණය සාක්ෂාත් කරගැනීමට කොහොම සිතමය ඥානය, චින්තන ඥානය, භාවනා ඥානය භාවිත කිරීමමයි අපිට වැදගත් වටිනාකමක් වෙන නිසා හැම දිනකටම ආශිර්වාද කරනවා. සිතමය ඥානය, චින්තන ඥානය, භාවනා ඥානය කියන මේ වටිනා ඥානය තමා තුළ දියුණු කිරීම කරගෙන රාග දේශ මොහ වික්ඛ අත්දින්න විතරීතර වූ මානසික දියුණුව අත්දින්නට හැම දිනකටම භාවිත ලැබේවා කියන ආශිර්වාදයෙන් කරනවා. සාදු සාදු සාදු. එහෙනම් මම ඊටම ගෞරවයෙන් සීමිත මහත්මිය වෙන සීමිත වන්නේ අද අපි මේ පින්දින කටයුතු කරන්න. ඔබට මේ දන්නා වගේම මේ සාකච්ඡාව අපි ආරම්භ කළේ වෙනත් ස්වයං වාචක කෙනෙක් උදුගබ්බර ඥානලෝක ස්වයං වාචක සමග රතන සූත්‍ර දේශනාවේ අපි කරමින් ඉන්නවා මේ දිනවල රතන සූත්‍රයේ තේරුම් ගන්න. ඉතින් ඒක එක්ක ගාතාවන් අපි නමයක් කොහොම කරලා තියෙන්නේ තව සාතනමක් විතර තියෙනවා. ඉතින් ඒ සඳහයි බලාපොරොත්තු සිටියේ. නමුත් සාකච්ඡාවේ අපිට උනා සම්බන්ධයෙන් නැති බව දැනගත්තන් පස්සේ අපි අද මාතෘකාවක් අපිට ලැබුණා. අපි ඒ ඔස්සේ ඉන්නකොටම තමයි සාන්වාසය හම්බෙන් මම දැකලා ගත්තේ කිසිම සූදානමක් නැතුව. නමුත් උන්වහන්සේ කිසිදු සූදානමක් හෝ පෙර ඇරයුමක් අපිට කරන්න අවස්ථාවක් නැති තිබේදී අපි වෙනුවෙන් ඉතාමත් අනුකම්පාවෙන් මේ කාලය පැය දෙක කාලය දැන් අපි වෙනුවෙන් ගත කළා. ඉතින් සීමිත මාත්මිය පූජ්‍යපාද දලිවල බුද්ධරක්ෂිත ස්වාමීන් වහන්සේ ඒ අප සමග එකතු වෙන්නේ මම ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා ඒ පින්දින කටයුතු කරන්න. පෙරවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ අප හමුවේ ඉතා උතුම් කරුණු ඉතා කෙටි දැන්වීමකින් උනා ඉතා පැහැදිලිව විස්තර සහිතව ඔබ වහන්සේ අපට දේශනා කළා. ඇත්තටම ඔබ වහන්සේගේ දේශනාව කරගෙන යනකොට මට මතක් වුණේ සම්බෝපපස්සා කරන කුසලස්ස උපසම්පදා සතිස්සබය යොදපන ආදී වශයෙන් ඔක්කොම බුද්ධ ශාසනයේ තියෙන කරුණු බොහෝ දැක්ුණායේද මේ සූත්‍ර දේශනා මේ ධර්ම දේශනාවට කියලා මට මනසට ආවේ. ස්වාමීන් වහන්සේ අප නිරන්තරයෙන් කරන සියලු කුසලානි සංසයන් ඔබ වහන්සේට අපි අනුමෝදන් කරනවා. අද දිනේ ඔබ වහන්සේගෙන් ලැබුණු ඒ ධර්ම දහම් දැනුමත් ඒ සියලු කුසලානි සංසයල අනුභවයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඒ වගේම ඔබ වහන්සේ කරන කියන සාසනික කටයුතු තව තවත් දුරට දියුණු කරගන්නට ඔබ වහන්සේට ආයුර්ණ සැපබල ප්‍රඥාව වැඩිලා බොහෝ කාලයක් බොහෝ දිනකට මේ ආකාරයට මාර්ගඵල අවබෝධය දක්වා මඟ පෙන්වන්නට ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා. ඒ වගේම පතන් අවබෝධයෙන් ඉතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඔබ වහන්සේගේ ගුරුදේවයන් වහන්සේලාටත් මෞද්‍ය මෞතියන්ටත් නෑදෑ හිතමිතුරන්ටත් සෑම සියලුම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සියලු පින්බලෙන් මේ සෑම සියලුම දෙනාටත් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබෙමින් ඉතා සුවපහසුවෙන් නිර්වාණ අවබෝධය කරගන්න හේතු වේවා වාසනා වේවා. අද දිනේ අපට මේ ඉතාම වටිනා කාලෝචිත මාතෘකාවක් ලබා දෙමින් මේ සාකච්ඡාව ආරම්භ කර දලුවත්ත මහත්මයාන්ට මේ තාග්මේ අවුරුදු 20ක තරම් කාලයක් අප අසූ ධර්මයේ පිළිබඳව අපි ලබාගත් සියලු කුසලානිසංස බලයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ගමන් සතියේ ඉදිරිපත් වෙනා වූ යම් ප්‍රතිකාර දේවල් තියෙනවා. ඒවට සිඳුවන්ගේ අපරිමිත ගුණ බලයෙන් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලැබිලා ඉතා සුවපහසුවෙන් ඒ කටයුතු සිද්ධ වේවා. ඉතා ඉක්මනින් අපාතරක නිදුක් නිරෝගීව සැනසෙන්න හේතු වේවා, වාසනාව වේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් නෑදෑ මිතුරන්ටත් මේ සියලු සිල් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපත් වෙනපත් වෙන හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අද දිනේ ප්‍රශ්න අසලා සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපිට නොඑක් කවිදින් උපකාර කර කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් ගෞරවණීය පොත්ගලගේ මිතුතුමාටත් පුණ්‍යානුමෝදනා කරන්න කැමතියි. ඔබ සෑම සියලුම දෙනාට සාසුව පහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ නිර්වාණ අවබෝධය දක්වා යන ගමනේදී නිර්වාණය දක්වාම කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. උතුම් වූ පුණ්‍ය භූමියවලම සුගතිගාමී වෙමින් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නා තුරු ඒ සසර ගමන සිදු වේවා. ඉතා ඉක්මන් ජීවිතවලදී උතුම් වූ නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා ඉතාම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම තීරණ දෙනාට පෙරෙන් කරමු. සාදු සාදු සාදු. ශ්‍රීමති මහත්මිය සයන්වාසය අපිට පින්දින් කටයුතු කරේ එක්සත් රාජධානී ඉඳලා. ඉතින් අද දවසේදී අපි ගෞරවනීය සයන්වාස අතම මේ කල්ලා විතුදියා බලනකොට උනම් ටික මට පේනවා ලංකාව, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, ස්විස්තරලන්තය, කැනඩාව, ඇමරිකාව තවත්ම නොවිච්ච රටවල තියෙනවා දැන්නේ. ඒ වගේ විවිධ රටවල කල්යාණ මිත්‍රයන් මෙතුලෙන් සම්බන්ධ වෙනවා ස්වයං වාසය. ඉතින් ඔබ වහන්සේ ජාත්‍යන්තරයේ ඉන්න, ඒ කියන්නේ විවිධ රටවල ඉන්න සිංහල බෞද්ධ ප්‍රතිනිධියකට මහත් උපකාරයක් අද මේ කළේ. ඉතින් මම ඔබ වහන්සේට වෙනවා ස්වයං වාසය අද මේ ධර්ම සාකච්ඡාව නිමා කිරීම සඳහා ධන්‍යවාද සම්මත. සෑනස මයික් එක මියුට් කරලා වෙන්නේ නැති නේද? අන්මියුට් කරලා. හොඳයි, හරි. දෙවන සංග්‍රහණ කරනවා සර්. මේ මොහොතේ අතරම හැමෝටම පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් අපේ දරුවත් නිතුමන්ට මේ විවේචන හිටප අවස්ථාවක ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ කරගැනීම සම්බන්ධව ඉතින් අවස්ථාවක් තිබුණා. අපිත් බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කිසියල දෙනා දෙන චිත්‍රපටන් වලට තමාට ගැලපෙන විදියට ගැලපී සිටි සමාජීය ජීවිතය තුළින් දකින්නට උදව් කළ යුතු විශේෂ උතුම් පරමාර්ථයක් වන අපිටත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන පිළිවන්කම ලැබුණා. ඉතින් මේ වෙලාවට හැම දෙනාටම ආශිර්වාද කරන විශේෂයෙන් අපේ දැනුවත් නැතිමන්ත ලබන සතිය විශාල ප්‍රතිකාර ශල්‍යකරණයක් සඳහා මුහුණ දෙන්න සූදානම් කියන බව අපිට දැනගන්නට ලැබුණා. ප්‍රතිමාන්තයේ අවස්ථාව සඳහා ඒ සමාගම නිරෝගී සුවය පස්සත් කරගැනීම අවශ්‍ය කරන මානසික ශක්තිය, කායික ශක්තිය ඒකාන්තයෙන් සැලසේවා, ප්‍රමුඛතන ලැබේවා. නිරතුරුවම සම්මිය දෘෂ්ටි දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන්න කියන අපි ඒකාන්තයෙන් ආශිර්වාද කරමු. ඒ වගේම අපේ නිතුන් සංවාදයේ සිද්ධ කරගෙන ආපු අපේ පින්වන්ත මහත්තයතුමන් වාදිකයටත් අපි සියලුම පින්වතුන් ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂ හදවතට මේ හැම දිනාටම විවිධ දේශවලින්ද සම්බන්ධන මෙහෙම දෙන පිටම තුනරණ අනන්ත ගුණ බලෙන් ශාන්තිය වෙන සීමක් වේවා. මේ වැඩේ මාර්ගය ඔබට ඔබ තුළින් දකින්නට හොඳ මේ ඇසු ධර්මය ඔබට ඔබ තුළින් දකින්නට හොඳ සැඩපතක් බවට පත් වේවා. ඔබට ඔබ හඳුනගෙන ඔබ නිවන් මාර්ගය ඔබ තුළින්ම සාක්ෂාත් කරගන්නද ප්‍රගුණ කරන්නද ඒ ප්‍රතිඵලය ලබා ගන්නට හැම දිනාටම සියලු ශක්තිය ඒකාන්තයෙන් ලැබේවා, තුන්වන්තයෙන් ලැබේවා. උතුම් නිර්වාණ ශාන්තියම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින්ම